2015 වසරේ 7 මාසේ 23 වෙනිදා භාවනා වැඩසටහන. දැන් පැය භාගයක විතර තමන් භාවනාවක යෙදුණා. කියන්නේ තමන්ගේ හිත හිස් කරගනිමින් භාවනාවක යෙදුණා. දැන් මෙච්චර භාවනාවන් වල යෙදিলাත් අපේ පිළිතුරු ආයි අපෙන් අහනවා භාවනා කරන්න නැතුව නිවන් දකින්න බැරිද කියලා. ඒ දුන්නේ භාවනාව. Hindu ප්‍රමේ භාවනාවල් තියෙනවා, වෙනත් ආගම්වල ප්‍රමේ භාවනාවල් තියෙනවා. බ්‍රහ්මයා මුල් කරගෙන, දෙවියා මුල් කරගෙන, එහෙම නැත්නම් අරමුණු සංඥා කසීන මුල් කරගෙන කරනු ලබන භාවනාව. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ, භාග්‍යවතුන් වහන්සේ සරාගත්තේ මේ අරමුණු සංකල්ප මුල් කරගෙන කරන භාවනාවක් නෙමෙයි. විපස්සනා භාවනාව, විදර්ශනා භාවනාව. කය පිළිබඳ, සිත පිළිබඳ, ධර්මයේ පිළිබඳ, වේදනාවන් පිළිබඳව විදර්ශනා විමසීමෙන් සිටිනවා. විමසීමෙන් සිටින්නේ වෙන කුමකටවත් නෙමෙයි. විමසීමෙන් සිටලා ඒව හඳුනගෙන ඒව නිවැරදි කරගන්නවා, එහෙම නැත්නම් පිරිසිදු කරගන්නවා. දැන් අපි මූණ ගැන විමසන්නේ නිකම්ම විමස විමස ඉන්න නෙමෙයිනේ නේද? විමසන දෙයක් තියෙන්න ඕන. මූණ ගැන විමසන්නේ ඇයි? මූණේ කොහේ හරි ලපයක් කැළලක් නේද තියනවද කියලා බලන්න. එහෙම බලලා ඒකට පිළියම් කරන. ඒ නැතුව මේ විමසනවා කියලා හිතගෙන බලන් ඉන්නවා කියලා දෙයක් කරලා වැඩක් නැහැ. බලන් ඉන්න. ඇයි අපි බලන්නේ? හිත දිහා බලන් ඉන්නේ ඇයි අපි? විමසිල්ලෙන් ඉන්නේ ඇයි? අඩුවක් සවාගෙන. මොකද්ද අඩුව? තමන් දෘෂ්ටිගතද? සවාගන්න. දෘෂ්ටිගත නම් ඒ දෘෂ්ටි ලියනවා ටික ටික. නේද? කොයි කැලෑවක් මැදින් ගමනක් ගියාම තමන් ඇඳුම ආයි බලන හැරිලා. ඇඳුමේ පණුව ඉන්නවද, අතුරු කිලි තියනවද, කටු ඉති බැඳිලා තියනවද කියලා බලලා ඒව ගලවලා දාලා යන්නේ. ඒ වගේම තමන්ගේ සිත දිහා බලලා තමන්ගේ සිතේ දෘෂ්ටි තියනවද, සංකල්ප තියනවද, වචනවලට බැඳුණු ස්වභාවය තියනවද, ආදී ගුණයන් බලලා ඒ වයින් සමණයටපත් වෙනෝ සම්මා ගුණේ පිහිටනවා. නේද? ආර්ය අෂ්ටාංග මාර්ගයේ පෙන්නන කරුණ අටේ තමන් පිහිටන්න ඕනේ. ඒකයි වැදගත්. එන්නතුන්ට ගෙනහර දක්වන්න කල්පනා කළා මේ කරුණු ටික. නැත්තම් මේක තවත් පැහැදිලි වෙන්නේ නැති නිසා මොකද්ද අපි කරන්න ඕන? කොයි විදියටද අපේ මනස අපි පාත්ව ගන්න ඕන් කරන්න කියන කාරණය. ඉතාම පැහැදිලිව අපි කලින් කියලා දුන්නා. දැන් මේ තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හෙළෙනව පල්ලයට අට තියෙනවා. මේක හදලා ඉවරලා මම එක කොටසක් කොටුවක් බවට පත් කරා. මෙන්න මේ කොටස කොටුව කොටු කරලා තියෙනවා. ඊට කොහොමද ඒ කොටස කොටුයි පටු? මොනවද කොටු, මොනවද පටු? දිට්ටි තමයි පටු. මම මේ සම්මා කියන ටික ඒක අතහැරලා දාලා තියෙනවා. ඒක විශ්වයට ස්වභාවයට මේ දිට්ටි කියන ටික කොටු කරලා තියෙනවා. දැන් අපි ආ සම්මා කියන කතාව පොඩ්ඩක් ගැන කතා කරන්න කලින් අපි කතා කරමු දිට්ටි. මිනිස්සු ළඟ තියෙන දෙයක්ද නැද්ද? තියෙනවා. සංකල්ප තියෙන දෙයක්ද නැද්ද? තියෙනවා. වචන තියෙන දෙයක්ද නැද්ද? තියෙනවා. කම්මන්ත තියෙනවා. ආජීව තියෙනවා. වායාම තියෙනවා. සති තියෙනවා. සමාධි තියෙනවා. ඒ කියන්නේ අපේ සංගීතඥයෙක් පවා නේද ඒ සංගීතයට සමවදිමින් සමාධියක ඉන්නේ. අනේක විද ආගමික සමාධි තියෙනවා. ඒ වගේම පුජ්‍යල සමාධි තියෙනවා. සමාධියකට දැඩි ඒකාග්‍රතාවයකට මේ පත් වෙන්න පුළුවන් සතෙක් සිරුපාවෙක් වුණා. දැන් ඒක අපි තහවුරු කරලා පැහැදිලි කරලා දෙන්න පුළුවන්. ඔය රෝසෝ හිම ඉන්න සමහර වෙලාවට නේද මොනවා හරි සතෙක්ගේ මල්ලන්න ලෑස්ති වුණාම ඒකට දැඩි ඉලක්කයක් ගත්තාම කොස්සෙන් ගැහුවා නේද? ඉදලෙන් ගැහුවොත් ඒ සතා හෙල්ලෙන්නේ නැහැ. එයාගේ දැඩි ඉලක්කය තමගේ සිහිය, තමගේ සමාධිය එකඟ වෙලා තියෙන ඒ සතාව දැහැගෙනීමට. දැන් අප ළඟ නැත්තේ, මිනිස්යා ළඟ නැත්තේ මොකද්ද? සම්මා කියන ගුණය. දැන් මේක අපි පාසලේ ඉගෙන ගත්ත යහපත් කියන එක. යහපත් කියන වචනය කොච්චර පුළුල් පැතුරුණු අදහසක්ද තියෙන්නේ. යහපත් කියන්නේ මොකක්ද? අපි හොඳට ඉගෙන ගන්න ඕනේ, හොඳට තේරුම් කර ගන්න ඕනේ. මොකද යහපත් හොඳ. මොකද්ද හොඳ? නේද අපේ මාතේ අපි ඉගෙන ගත්තනේ නේ යහපත් දැක්ම. මොකද යහපත්? මොකද්ද හොඳ? ඇයි හොඳ වෙන්නේ? ඉතින් අපි සංකල්පමය වශයෙන්, බාහිර වශයෙන් මෙන්න මේ විදිහට මිත්‍යා දෘෂ්ටික 10කට අහුවෙන්නේ නැතුව මේන සම්මා දිට්ඨික 10කින් බලනෝයි කියන එකක් මේකට ගෙනල්ලා සම්මුති සාමාන්‍ය පොඩි ළමයින්ට තේරුම් ගන්න මට්ටමට යම් කියාපෑමක් කරලා තිබ්බා. මතක තියාගන්න ඕන මේ තමයි බුද්ධ ශාසනයේ තියෙන නිවන් දකින්න තියෙන ඒකායන මාර්ගය. කයි වෙන එකක් හොවත් නැහැ. මේක තමයි ඒකායන මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඉතින් මේ දේ යම් සංකල්පයකට, දෘෂ්ටියකට පටු කරලා ඉන්න පුළුවන් කමක් නෑ. මේක කොහොම හරි අපි තේරුම් කරගන්න ඕන, පැහැදිලි කරගන්න ඕන. දැන් අපිට නොදැනුවත්වම ඒක සම්මාදිට්ඨිය කියලා පැහැදිලි කරලා සම්මාදිට්ඨිය මේයි කියලා අපිට යම් ඉගැන්වීමක් කරලා තියෙනවා. ඉතින් ඒක අපි අර අපේ අධ්‍යාත්මය තුලින් දකින ක්‍රමවේදයක් නෙමෙයි, ඒක ඉගෙන ගන්න ක්‍රමවේදයක් සහ විභාග ලියන ක්‍රමවේදයක්. ඒක නේද මාතෘකාව තියෙන්නේ? ඉගෙන ගන්න ක්‍රමවේදයක් සහ විභාග ලියන ක්‍රමවේදයක්, අනිත් අයට උගන්වන ක්‍රමවේදයක්. හැබැයි මේ ලෝකෝත්තර සහ ලෞකික වශයෙන් උතුණ ආර්ය අෂ්ටාංග මාර්ගයේ කොටස් දෙකකට ඊළඟට බෙදාගෙන තියෙනවා. නමුත් බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙන්නේ එකම එක ආර්ය අෂ්ටාංග මාර්ගයයි, අනිත් එක මේ ලෝකෝත්තර ලෞකික කියලා එහෙම දෙකක් නැහැ. බුදුහාමුදුරන් තියෙන එකම එක ආර්ය අෂ්ටාංග මාර්ගයයි. හරි, ඒකිනුත් අපි ගමුකෝ ලෞකික ආර්ය අෂ්ටාංග මාර්ගයනේ අපි ඉගෙන ගන්නේ දහම් පාසලෙන් සහ ප්‍රවැත්මෙන් ගොඩක් වෙලාට බණින් අහන්නේ. අපි ඉගෙන ගමු ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය. ධර්මයේ වාචිකව පමණක් නෙමෙයි, ඒක හෘදයාංගමව දැනෙන්න ඕන. එහෙම නැතුව වැඩක් වෙන්නේ නැහැ. ඒ යහපත් කියන වචනය කෙනෙකු ළඟ තිබුණට වැඩක් නැහැ. එයාට ඒ පිළිබඳව පැතුරුණු අවබෝධය නැත්නම්. දිට්ඨි තුල යහපත් වෙනවා කියලා කියන්නේ එයා දෘෂ්ටි නොගන්නා වූ කෙනෙක්. දිට්ඨි තුල ඇලෙන ගැටෙන්නේ නැති කෙනෙක්. දිට්ඨි වල ඇලෙනව නම් ගැටෙනව නම් එයා යහපත් කෙනෙක් නෙමෙයි. ඇයි යහපත් කෙනෙක් නොවෙන්නේ? එයා දෘෂ්ටිගත වෙන නිසා. එතකොට සම්මා දිට්ඨිය කියලා මොනම දෘෂ්ටියක්වත් පෙන්වන්න බෑ. සම්මා දිට්ඨිය කියලා එකක් දිට්ඨියක් නැහැ. දිට්ඨියක් නැති ස්වභාවයටම තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. දිට්ඨියක් නැති ස්වභාවයටමයි සම්මා දිට්ඨිය කියන්නේ. මොකද සමනය වෙලා දුරු වෙලා නිරෝධ වෙලා නිදහස් වෙලා විමුක්ති වෙලා පවතින අවස්ථාවකට මේ සම්මා කියලා කියන්නේ. යහපත් වෙලා තිබෙන්නේ විතරයි. දැන් බලන්න දෘෂ්ටි නැත්නම් මිනිස්සයා යහපත්නේ. දැන් දෘෂ්ටි තමයි මිනිස්සයා ආවේගශීලී කරන්නේ, කම්පන කරන්නේ, තර්කවාද යුද ගැටළු සියල්ලම හදන්නේ කවුද? දෘෂ්ටිය. දෘෂ්ටි නැත්නම් ඇත්තෙන්ම යහපත්ද නැද්ද? යහපත්. දැන් මේකෙන් ප්‍රධාන සිද්ධාන්තය ඉගෙන ගත්තට දැන් ඊළඟට අපිට ගමන් කරන්න සිද්ධ වෙන කොහොමද අපි මේ දෘෂ්ටි නැති කරන්නේ? දෘෂ්ටි නැති කරන්නේ. එයා දකිනවා මේ දෘෂ්ටි හානි කරයි මට කියලා. දෘෂ්ටිගත වීම හානි කරයි කියන්නේ දුක පිණිස පවතිනවා, අපාය පිණිස පවතිනවා ආදී වශයෙන්. එයා දකිනවා මේ දෘෂ්ටියේ තියෙන අනර්ථකාමී බව, අනර්ථය දකිනවා. ඒ අනර්ථය දුටුවාම එයා ඒ මනසට මනාකොට අවබෝධ වෙනකොට විදර්ශනා ඥානෙන් ඒ වත් හැරෙනවා. මේ මනස හරි අපූර්ව දෙයක්. සංකල්ප තමයි වේදනා දෙන්නේ. සංකල්ප අතහැරනකොට ඒවයි තියෙන වේදනා නැහැ. ගෙදර වාහනේ තියෙනකන් තමන්ගේ සන්තකෝ ඒ වාහනේ පිළිබඳව වේදනා තමන්ට තියෙනවා. ඒක විකුණලා දැම්මට පස්සේ ඒක වෙන කෙනෙක් අරගෙන ගියාට පස්සේ ආයේ ඒක ගැන වේදනාව අපිට නැහැ. දෘෂ්ටිගත ස්වභාවයේ ලක්ෂණ ඒකයි. මේ අනවබෝධයේ ස්වභාවයක් නිසා තමයි මේක තියෙන්නේ. අවිජ්ජා පත්‍ය සංඛාරා. ඇස මමයි මගේ ආත්මයයි, රූපය මමයි මගේ ආත්මයයි කියලා ඉබේ වැඩ කරනවා. එහෙම හිතන්නේ නැහැ. එහෙම හිත හිතා ඉන්න වෙලාවක් නැහැ. ඒ පදනමින් වේගින් හිත ඇලෙන ගැටෙන ස්වභාවයක් තියෙනවා. ඉන්ද්‍රයන් හයටම ඒ වගේ. මේ සත්‍යක ස්වභාවයක් නෙමේ ක්‍රියාත්මක වෙන්නේ. අසත්‍යයේ අනවබෝධයේ සත්ව ස්වභාවයක්. සත්ව ස්වභාවයක්. මේ සත්ව ස්වභාවයේ ඉක්මවලා මනුෂ්‍ය ස්වභාවයේ ඉක්මවලා අධිචිත්ත අධිඥාන කියන වැඩපිළිවෙලකින් බලන සම්මා දිට්ඨිය. දැන් මං කියලා ඉවරද? සම්මා දිට්ඨිය නෑ. සම්මා දිට්ඨිය ගැන කියනවනම් පළවෙනි මාර්ගඥානය, දෙවෙනි මාර්ගඥානය, තුන්වෙනි මාර්ගඥානය සහ අරිහත්ත්වයේ දක්වාම සම්මාදිට්ඨිය ගැනම කියන්න පුළුවන්. මොකද සම්මාදිට්ඨියම තමයි ওই මාර්ගඵල හතරෙම වැඩ කරන්නේ. සම්මාදිට්ඨිය අත්හැරෙන්නේ මේ අපිට මේව පෙන්වලා තියෙන්නේ මේ නිවන් ධර්මය කියන එක අපිට වට කරගන්න, එහෙම නැත්නම් හසු කරගන්න, එහෙම නැත්නම් දකින්න, එහෙම නැත්නම් අවබෝධ කරගන්නට උවමනා කරන මාර්ගය, එහෙම නැත්නම් මෙවලම, එහෙම නැත්නම් පාලම නේද? අපිට නිවන් දකින්න තියෙන පාලමක්, එහෙම නැත්නම් පාරක් තමයි මේ ආරස්ථාංග මාර්ගය කියලා කියන්නේ. දැන් එතකොට නිවන නැහැ. මාර්ගය තුල නිවන නැහැ. මාර්ගයේ කෙලවරයි නිවන තියෙන්නේ. මාර්ගයේ කෙලවර කියලා කියන්නේ සම්මා සමාධිය නෙමෙයි. සම්මාදිට්ඨියේ කෙලවර තියෙනවා සම්මාදිට්ඨිය තුලම. සම්මා සංකප්පයේ කෙලවර තියෙනවා සම්මා සංකප්පයේ තුලම. ඒ කෙලවර සොයා ගන්න කොහොමද? තමන් කෙලවර සොයා ගන්න. සම්මාදිට්ඨිය පිළිබඳව මට නම් කිසිවක් කොලයක ඉලියන්න පුළුවන් කමක් නැහැ. මට කවුරු හරි දුන්නොත් සම්මාදිට්ඨිය පිළිබඳව මෙන්න මේක ඉලියලා දෙන්න කියලා, මම නැවත හිස් කොලයක් ආයේ දෙයි. මාව විභාගවලට ගන්න ඒක ෆේල් කරනවා. මාව මේ අපේ කතිකාචාරතුමා හැමත් ඉන්නවා, මාව අනිවාර්යෙන් ෆේල් කරනවා. ඉස්කෝලයක් දුන්නාම පාස් කරනවද? නෑ. ඉතින් සමාජය තුලින් ෆේල් අපි අසමත්. වහරේ තියෙන මේ භාෂාව තුළින් දෘෂ්ටි සංකල්ප ගොනු කරන්න මිස ඒව සංකල්ප ඉක්මවා යන හදපු ඒවා නොවේ. ඒක අපි හොඳින් තේරුම් කරගන්න ඕන. මේ වහර භාවිතාවේ තියෙන භාෂාවල් සියල්ලක්ම සංකල්ප සහ දෘෂ්ටි ගොනු කරන්න, සකසන්න ඇති කරපු දේවල් මිස ඒවා ඉක්මවා දකින්න හදපු ඒවා නෙමෙයි. ඒ නිසා සුවිශේෂී ගුණයකින් ධර්මය දකින්න ඕන. සම්මාදිට්ඨිය පිළිබඳව ඔය විදිහට අපි තේරුම් කරගත්තා. ඔය ආකාරයෙන්ම තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ අගටම යනකම් ඔය ලක්ෂණය ඔය විදිහටම පවතිනවා. බලන්න එක හරි පුදුමයක් නෙමෙයිද? එක පැත්තක අටක් විවිධ වූ අටක් එක පැත්තක කොටස් දෙකකට බෙදුවහම එකම ගුණයක්. අය වෙනස් කරන්න තිබ්බනේ. එළින්නම් පහළට එනකම් එකම ගුණයක්. එහෙමනම් අපි මෙතනින් මේකේ ඉන්න ආර්ය ශ්‍රාවකයෝ සහ පුතග්ජනය. පුතග්ජනය ඉන්නේ කොයි පැත්තේද? ඕ දිට්ඨි සංකල්ප වාචා කියන පැත්තේ තමයි පුතග්ජනය ඉන්නේ. සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් අය ඉන්නේ මේ සම්මා කියන පැත්තට. මේ දෘෂ්ටි වල පැත්තේ සංකල්ප වචන වල ඉන්න අයට තර්ක වාද යුද්ධ ප්‍රශ්න ගිනි ගැමි තැවීම් ශෝක දුක් දෝමනස්සයෝ හැම දෙයක්ම පවතිනවා. මේ සම්මා කියන පැත්තේ ඉන්න අයට කිසි ගැටලුවක් නැහැ. බලන්න මේ පැත්තේ මනස හිස් නැහැ. නිදහස් නැහැ. අර වයින් එකිනෙකට එකිනෙකට එකිනෙකට විරුද්ධ විරුද්ධ කරුණවල ගැටෙන ස්වභාවයක් තියෙනවා. මේ සම්මා කියන ගුණේ ඉන්නයිට ආම ශාන්ත වූ ප්‍රණීත වූ දර්ශනයක්, ඥානයක්, ගුණයක්, නිදහස් බවක්, අනන්ත හස වාගේ, විශ්වය වාගේ උන්වහන්සේලා සංඛාරික සොයෙන් ඉන්නවා. සංස්කාරක සොයන දැන් මේව දැනගෙන වැඩක් නැහැ. මේක ප්‍රායෝගික වෙන්න ඕන. අපි මනසින් නුවණින් අපි එතෙන්ට එන්න ඕන. යදා පඤ්ඤාය පස්සති ප්‍රඥාවෙන් දකින්න ඕන මේක. ප්‍රඥාවෙන් දකින්න ඕන, ප්‍රත්‍යක්ෂ කරන්න ඕන මේ ධර්මයේ තියෙන ගැඹුරුම ස්වභාවය. දැනගෙන අපි ආයේ ඊළඟ පාඩමට කට ගිහිල්ලා වැඩක් වෙන්නේ නැහැ. ඊටාම පැහැදිලිව තියෙන්නේ සූත්‍ර දේශනා අසමින්, ගාථාවක් අසමින් මේ නිවන් මඟ තෝරගත්තයි කියන එක මේ ත්‍රිපිටකේ. ඒක ප්‍රතික්ෂේප කරනවා නම් යම් කෙනෙක්, එයා ත්‍රිපිටකේ පිළිගන්නේ නැති කෙනෙක්. හැම තැනම මේ සූත්‍රවල දේශනාවල තියෙන මේ සූත්‍රය ඇසීමෙන්, මේ ධම්මචක්කපවත්තන සූත්‍රය ඇසීමෙන් මේ අඤ්ඤා කොණ්ඩඤ්ඤය අයිතර මොකක්වත් නැහැ. එනිසා සෑම සූත්‍ර දේශනාවක්ම භාවනාවක්, සෑම ගාථාවක්ම භාවනාවක් කියලා තේරුම් ගන්න බැරි නම් එයා බෞද්ධයෙක් නෙමෙයි. ඇයි මේ හැම සූත්‍රයකින්ම නිවන් දැක්කයි කියලා කෙනෙක් පිළිගන්න බැරි නම්, තේරුම් ගන්න බැරි නම් එයා බෞද්ධයෙක් වෙන්නේ කොහොමද? කාමදුරවරු හරි දේශකයෝ හරි මොන මත කිව්වත් බලන්න එකේ. ඒ නිසා අපි එහිකට දෙහිකට කොටු වෙන්න අවශ්‍ය කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ සජීවී ධමයක් දේශනා කළේ අධ්‍යාපනයක් දුන්නා නෙමෙයි. දැන් අපි ලබන්නේ අධ්‍යාපනයක් නේ, බෞද්ධ අධ්‍යාපනය. බුදුරජාණන් වහන්සේ ලබා දුන්නේ බෞද්ධ අධ්‍යාපනය නෙවෙයි, ජීවන දර්ශනය. ජීවන දර්ශනය කියලා කියන්නේ ජීවත් වෙන හැටි නෙමෙයි, ජීවිතයේ හැටි. ජීවිතයේ හැටි මොකක්ද? ජීවිතයේ හැටි තමයි නැති දෙයක් ඇතිකොට සලකන ස්වභාවය. නැති දෙයක් ඇතිකොට සලකන ස්වභාවය. ජීවිතේ පුරාම තියෙන්නේ මගේ නොවන දේවල් වලට මගේ කියනවා, අපේ නොවන දේවල් වලට අපේ කියනවා. ඒක නේද මිනිස්සු ළඟ තියෙන්නේ? මගේ ඇස කන නාසය දිව ශරීරය කියනවා, මගේ ශරීරය කියනවා, මගේ ඉඩකඩම් කියනවා, මගේ රට කියනවා, මගේ ජාතිය කියනවා, මගේ වර්ගය කියනවා, මගේ ආගම කියනවා, මගේ නොවන දේවල් වලට මගේ කියනවා. මේ තමයි මනුෂ්‍යයාගේ ස්වභාවය. තවත් සුවිශේෂී කරුණක් මතක් කරන්න ඕන. විඥානය තුළින් තමන්ගේ ඥානය තුළින් වචන තුළින් විචන තුළින් වචන ඔස්සේ යමක් අරගෙන අපි විඥානය තුළ ගොඩනගනවා. කවමදාකවත් මේ උතුම් ලෝකෝත්තර නිර්වාණ ගුණය වචන තුළින් අරගෙන විඥානය ගොඩනගන්න පුළුවන් දෙයක් නෙමෙයි. විඥානය තුළ ගොඩනගන්නට පුළුවන්කම තිබෙන්නේ ඉන්ද්‍රිය සාපේක්ෂිත දේවල් පමණයි. එහෙම නැත්නම් මේ ලෝකයේ තියෙන කුමන හෝ දැකපු කාරණයක් ඔස්සේ ගැළපීම, උදාහරණයක් උපමාවක් ගැනීම වගේ දෙයක් තමයි අපිට කරන්න පුළුවන්. ඒ කාරණේ අන්තර්ගත වෙනවා. අර ඉන්ද්‍රිය සාපේක්ෂිත කිව්වහම ඒ සියලුම කරුණු ඒකට අන්තර්ගත වෙන පැහැදිලි කිරීමක් අවශ්‍ය නැහැ. විඥානය තුළ ගොඩනැගෙන්නේ ඉන්ද්‍රිය සාපේක්ෂිත ධර්මයන් පමණයි ඉන්ද්‍රයන්ට විඳ දරා ගන්න පුළුවන්, හසු කර ගන්න පුළුවන්, ග්‍රහණය කර ගන්න පුළුවන් දේවල් ඔස්සේ පමණයි. මේ ලෝකෝත්තර ධර්මය කියලා කියන්නේ වෙනතුනේ ඉන්ද්‍රිය සාපේක්ෂිත ධර්මයක් නොවේ. ඉන්ද්‍රිය සාපේක්ෂිත ධර්මයක් නොවේ. ඉතින් මේක වචනවලට පැමිණිලා වචනවලින් මොන විදියේ විශිෂ්ට අන්දමින් ගොඩනැගුවා සකසුවත් කවමදාකවත් නිර්වාණ ධර්මයේ ගොඩනගා ගන්න බැහැ. යාට ස්වභාවයෙන් වාගේ යම් මොහතක අවබෝධයෙන් පැන නගින්න ඕනමයි. මේ ඉන්ද්‍රියන් තමයි මට තියෙන බාධාව. පුජ්‍යලත්වය තමයි මට තියෙන බාධාව. මේ පුජ්‍යලත්වයත් අතහැරුණාම තමයි මට මේ සාන්ත වූ අර සම්‍යක් ගුණය මා තුළ පහළ වෙන්නේ. වචන වලින් කොච්චර කතා කළත් මේ වචන සියල්ලම බොරුයි කියන තැනට අපි එන්න ඕන. ඒ කියන්නේ වචන වල ඉඳගෙන බොරුයි කියන ස්වභාවය නෙමෙයි, අවබෝධයෙන් වචන අතහැරලා යන ස්වභාවයට පැමිණෙනකොට අපි වචන බොරුවක්, එහෙම නැත්නම් අසත්‍යයක්, එහෙම නැත්නම් එහි වැදගත්කමක් නැති දෙයක් හැටියට ඒක අතහැරලා යනවා. ඒ නිසා තමයි ධර්මය ඔරුවක් වාගේ කර තියාගෙන යන්න එපා කිව්ව. දැන් ඔය ගාථා, සූත්‍ර, ස්තෝත්‍ර, සලෝක, භජන් වගේ කී කියා ඉන්න එකක් නෙමෙයි කියන එකනේ බුදුහාමුදුරුවෝ අදහස් කරේ. මේක කර තියාගෙන කියෝ කියෝ මේක වැඳ වැඳ ආචාර කරන්න ඕන, ගරු කරන්න ඕන. නමුත් එකමනකින් අතර වෙන්න එපා. මේක කර තියාගෙන ඉන්න තියෙන දෙයක් නෙමෙයි. ඔබේ ගමම් මඟ පහසු කර ගන්න තියෙන රතයක් නැත්නම් ඔරුවක් බෝට්ටුවක් වාගේ. එහෙමනම් බෝට්ටුවක් වාගේ නම් ධර්මය නිර්වාණය ඇත්තේ කොහෙද? ඕ නිර්වාණය තියෙන වෙනම දිශාවක තියෙන්නේ. දැන් ධර්මයේ තියෙන වචන වලින් හැදිලා තියෙන ධර්මය, නිර්වාණ ධර්මයේ වචන වල නෑ නේද? දැන් බෝට්ටුවේ ගොඩ බිම නැහැනේ. බෝට්ටුවේ ගොඩ බිම නැහැ. ඒක ගොඩ බිමත් එක්ක සම්බන්ධ එකක් නෙමෙයි බෝට්ටුවක්, ඔරුවක් කියන්නේ. ඔරුව සම්බන්ධ නැහැ ගොඩට. ඒ වාගේම මේ වචන කිසිවක් සම්බන්ධ නැත නිර්වාණ ධර්මයට. නිර්වාණ ධර්මයේ නිර්වාණය කියා දෙකක් නැත. නිවනටපත් වුණාම නිවන කියලා එකකුත් නැහැ. නිවනටපත් වුණාම නිවන කියලා එකක් තේන්නේ නැහැ. එහෙම එකක් දකින්නේ නැහැ. ඊළඟට ඒක සුවයක්, ධර්මයක්, දහමක් හැටියට දැනෙනවා පමණයි. ඒ ඇතිනේ නේ. දැන් අපිට සුවයක් දහමක් හැටියට නිවන දැනෙන්නේ නැහැ. ඒ වුණාට අපි නිවන පිළිබඳව සංකල්ප ගොඩක්, වචන ගොඩක්, පාඩම් ගොඩක් හිතවල තියෙනවා. ඉතින් නිර්වාණ ධර්මය කියලා කියන්නේ දහමක් හැටියට දැනෙන දෙයක්. වචන ගොඩක් නෙමෙයි. ඉතින් ලබන්නේ කොහොමද කියන කාරණය මේ ධර්ම කරුණු අතර කියවුණා. නැවත නැවතත් ඒක මතක් කරනවා. සම්මා දිට්ඨික වන්න. සම්මා සංකප්ප වන්න. සම්මා වාචා වන්න. අර ඉගෙනගත්ත විදිහේ නෙමෙයි, තමන්ගේ හදවතට දැනෙන විදිහෙන්ම තමන් නිදහස් වෙන්න. ඒක ඉගෙනගෙන වැඩක් නෑ. ඒක ප්‍රායෝගික කරන්න ඕන. මනසින්ම නිදහස් වෙන්න ඕන. මොනම දෘෂ්ටියක්වත් නොගන්න, නොබදෙන සිතක් පවත්ව ගන්න මහන්සි වෙන්න ඕන. මොනම සංකල්පයකවත් නොබදෙන සිතක් පවත්ව ගන්න මහන්සි වෙන්න ඕන. මොනම වචනයකවත් නොරදුණු සිතක් පවත්ව ගන්න යා මහන්සි වෙන්න ඕන. වෙනම දෙයක්, අලුත් දෙයක් ධර්මය කියලා තමන්ගේ ජීවිතේ ඇති දෙයක් නෙමේ, විශේෂ දෙයක්, පාල වෙන දෙයක් ධර්මය කියලා අපිට ඇති වෙන්නේ. දැන් උදාහරණයක් ගේන්න පුළුවන්. ගිනි පෙට්ටියක ගින්දර නැහැ. ගින්දර මතු කර ගන්න පුළුවන්. බලන්න ගිනි පෙට්ටියේ නොතිබිච්ච දෙයක් මතු කරගත්තා. ලී කෑලි දෙකක ගින්දර නැහැ. නමුත් ගින්දර මතු කර ගන්න පුළුවන්. ගල් ගෙඩි දෙකක ගින්දර නැහැ. ගින්දර මතු කර ගන්න පුළුවන්. ඒ සිද්ධ වෙන්නේ යම් ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් හැටියට. අත් දෙකේ හඬ නැහැ. ඒත් අත් පොළසන්නාද දෙමින් අත් දෙක චංචල කිරීමෙන් අත් දෙකේ හඬක් උපදිනවා. නොතිබිච්ච දෙයක්. ඒක දහම කියලා කියන්නේ ඒ වගේ දෙයක්. වචනවල නැති දෙයක් මේ වචන ගස්ඨන කොට නිවැරදි ආකාරයේ ඒ තුලින් මතු කර ගන්න දර්ශන. මොකද්ද දර්ශන ඥාන? සියලු දර්ශන, සියලු දෘෂ්ටි, සියලු බැඳීම් අතර තියෙන අවිද්‍යාව දකින්න. එසනින්ම අවිද්‍යාව සමගම විද්‍යාව බහල වෙනවා. මේ විද්‍යාව පහළ වීමයි අවිද්‍යාව දුරු වීමයි එකට එකට එකට එකට එක එක එක ළඟ සිද්ධ වෙන්නේ. ආලෝකය අන්ධකාරය එකට පවතින්නේ. ආලෝකය උදා වෙන තරමටම අන්ධකාරය දුරු වෙවි දුරු වෙවි දුරු වෙවි යනවා. ලෝකයේ සැබෑ ස්වභාවය තමයි විශ්වයේ සැබෑ ස්වභාවය තමයි ඝන අන්ධකාරය. දැන් මේ ආලෝකයේ තියෙන්නේ හිරු මඩලක් නිසා. නැත්තම් විශ්වය ඝන අන්ධකාරයි. ආයිත් විශ්වයේ තැන් තැන්වල මේ වගේ ආලෝකය විහිදවන ග්‍රහලෝක තියෙනවා. හිරු මඩලවල් තියෙනවා. ඒවයි ආලෝකයත් ආයි පැතිරෙනවා. බලන්න මේ විශ්වය මොනතරම් විශාලද කියලා. තෙරක් නැති විශ්වයක මොනතරම් පටු සංකල්පවල, පටු දේවල් වලද මිනිස්යාගේ බුද්ධිය පවතින්නේ කියලා කල්පනා කරලා බලන්න. තෙරක් නැහැ. අසුරු සනකින් ත්‍රිසහස්‍රික ලෝක ධාතුවක් දැක්කා. බුද්ධාන්තර ඉවර වෙනකන් ලෝකයේ විශ්වය සෙව්වත් විශ්වය ඉවර වෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරු දේශනා කරේ. අසුරු සැනකින් ත්‍රිසහස්‍රික ලෝක ධාතුව. එක සහස්‍රයක් කියලා කියන්නේ එක ගැලැක්සි එකක් වගේ ශාල ප්‍රමාණය. ඉතින් මේ විශ්වය අනන්ත විශ්වයක් නේ. ඇයි ඔබ අනන්ත නොවෙන්නේ? විශ්වය සෝබාදහම අනන්තයි, ඔබත් අනන්ත වන්න. සෝබාදහමේ නිතැතින් තියෙන ධහම තමයි නිවන. නිතැතින් තියෙන ධහම තමයි මේ විශ්ව ගුණය. ඒ නිතැතින් ස්වභාවයෙන්ම තියෙන ධහමට අනුගත නොවි, එය අවබෝධ කර නොගෙන ඔබ වැඩුවේ ඇයිද? පුජ්‍යලත්වය. ඇයි වැඩුවේ මමත්වය? එයින් සිදු වුණේ තමන්ට මහානිය. තමන්ට මහානිය. නිතැතින් තියෙන දහම ස්වභාවයෙන්ම තියෙන දහම ස්වභාවිකත්වය. මනස ප්‍රභාස්වරයි, බාහිර උපක්ලේශයන්ගෙන් තමයි මේ මනස කිලිටු වුණේ කියන්නේ එක. නිතැතින් මනස ප්‍රභාස්වරයි, ස්වභාවයෙන් මනස ප්‍රභාස්වරයි. අස්වාභාවික තත්වයක් නිසා තමයි ඔය මනසේ කනස්සල්ල ගැටලුව. ස්වභාවයට ඉඩදී කටයුතු කරනවා නම් තමන්ට වඩාත් සුවදායී, ප්‍රීතිමත්, සැනසිලිදායක මනසක් පවත්වා ගන්න පුළුවන්. ස්වභාවයට ඉඩදෙන තරමට තමන් පටු මිනිසෙක් නොවි පුළුල් මිනිසෙක්, ශිෂ්ටයෙක් බවට පත් වෙනවා. බලන්න ඔබේ තියෙන පටු ගතිය ටික ටිකත් හරින. ඒක තමයි දෘෂ්ටි අත්හැරීම කියන්නේ. මම හිතනවා, මගේ අදහස් මං අවබෝධ කරගන්නවා, මට අවබෝධ කරගන්න ඕන, හැමදේම අවබෝධ කරගත්තේ, හැමදේම රැස් කරගත්තේ මට, මට ඉඩම කඩම මට, දුවා දරුවා මට, ස්වාමි භාර්යා මට, ඥාති මට, මිත්‍රයෝ නේද? කොහොමද මට කියලා යමක් අඳුනගන්නේ? මට කියලා දෙයක් එක බෙදාගන්නේ කොහොමද? මට ඉන්න මිත්‍රයා, එයා මගේ හදවතට දැනෙනවා මිත්‍රශීලී අන්දමින්, එහෙම නැත්නම් යහපත් ආකාරයෙන්. ඒතකොට කියනවා මට ඉන්න මිත්‍රයා. ඊළඟට මට ඉන්න සතුරා, එයා දැනෙනවා සතුරු ආකාරයකින්, උපద్రව සහිත බුද්ධලේ කැඩේට දැනෙනවා. අන්න මට ඉන්න සතුරා, මට ඉන්න මිත්‍රයා. ඒකර මට කියන දේ වෙන් කරගන්නේ වේදනා. ඒ වේදනාව ඔස්සේ තණ්හා, පටිච්ච සමුප්පාදේ වේගෙන් ක්‍රියාත්මක වෙන එක කාරණයක් ඔස්සේ. සාංසාරික ක්‍රියාවලියක් වාගේම මේ මොහොතේ ක්‍රියාත්මක වෙන ස්වභාවයක් තියෙන්නේ පටිච්ච සමුප්පාදේ. මට රැස් කරද්දී ඔන්නෝමයි රැස් කරගන්නේ වේදනාව ඔස්සේ. අර පටිච්ච සමුප්පාදය අනිත් සියලුම කර්මු අන්තර්ගතව. ඒකෙන් කියන්න ඕනේ නෑ මේ අය ධර්මයේ පිළිබඳව ඉතාම විශිෂ්ට පිරිසක් නේ. පොඩි ළමයින්ට වගේ කියවන්න ඕනේ. ඒ තමයි මට යම අවබෝධ කරවන විදිය, රැස් කරවන විදිය. එහෙත් නිර්වාණ ධර්මය මට අවබෝධ කරවීමක් නොවේ, මම අවබෝධ කරගන්න දෙයක් නොවේ. ඒ නිසා ඔබට මම මෙහෙම කියන්නම්, ටිකක් ඔළුව කඩලා ඒක තේරුම් කරගන්න ඕන. ස්ත්‍රියක් පුරුෂයෙක් නිවන් දකින්නේ නැත. ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් නිවන් දකින්නේ නැත. දැන් මේක විමසන්න බැරි නම් එයා කලබලයටපත් වෙනවා. විමසන්න පුළුවන් කෙනා මේක ටිකක් විමසලා මේක තේරුම් කරගන්න වටහා ගන්න. දැන් ඔබ පිරිමියෙක් හැටියට බණ අහනවා නම් එන්නේ. ස්ත්‍රියක් හැටියට බණ අහනවා නම් එන්නේ. ඔබ එන්න ඕන ස්ත්‍රී පුජ්‍යල පුරුෂ කියන මේ දෙකෙන් තොරව අර නපුසක තැනට එන්නත් එපා. නපුසක නෙමෙයි, ස්ත්‍රී පුරුෂ පුජ්‍යල නෙමෙයි. එවනම් කවුද ඔබ? බලන්න එක ගැඹුරින් විදර්ශනා කරන්න. ඒක පිළිබඳව ඒ දහමක් තියෙන්නේ. ඕ එතන උත්තරීතර දහමක් කියන්නේ. එතනින් මතුවෙනවා ඔබට මේ කියනවත් සමග මේ ඥාන දර්ශනය තාම දිදුලමින් පේන්න පටන් ගන්නවා. මොකක්ද? අනේ මේ පුජ්‍යල කෝණයකින් තොරව, දෘෂ්ටියකින් තොරව, මමත්වයෙන් තොරව, සංස්කාරවලින් තොරව මේ ලෝකයේ බලන අපූරු තැනකට ඥානය, ගුණය, මනස ඇහැ තමන්ගේ පෑදෙනව නේද? මේ මම මෙච්චර කාලෙක කට ගැහණියක් වුණානේ, අපරාධ ගැහණියක් වෙලා හිටියේ. මෙච්චර කාලයක් මම මේ පිරිමියෙක් කියලා හිතාගෙන හිටියේ. ඇයි මම පිරිමියෙක් වුණේ? මේ සුවිශේෂී හැකියාවක් තියෙන මේ ආර්ය ශ්‍රාවකෙක්, ආර්ය අෂ්ටාංග මාර්ගයේ පුජ්‍යලෙක්, අෂ්ටාර්ය පුජ්‍යලෙක් වඩ පත් වෙන්න පුළුවන්. අෂ්ටාර්ය පුජ්‍යලෙක් ගැහණියක් පිරිමියෙක් නොවේ. කොච්චරද කියනවා නම් බව මිනිසෙකුත් නොවේ. අෂ්ටාරි පුජ්‍යලේ මිනිසෙක් නෙමෙයි. ඒක පිළිගන්න ටිකක් අපහසු නම් අඩුම තරමේ තියෙනවා. අර බුදුරජාණන් වහන්සේනේ දේශනා කළා කරපු තැන. මිනිසෙකුත් නොවේ, දෙවියෙක් නොවේ. මොකද දෙවියෙක් ළඟ තියෙන පුජ්‍යලත්වය මිනිසෙක් නොවේ. මිනිසෙක් ළඟ තියෙන පුජ්‍යලත්වය ස්ත්‍රියක් නොවේ. ස්ත්‍රියක් ළඟ තියෙන පුජ්‍යලත්වය මොනම කෙනෙක්වත් නෙවෙයි. තව යවුවනම් කෝටියක් හරි ඒවට කියන්නේ මොකද්ද? නෙවෙයි කියලා කියන්නේ. සියල්ල ආවරණය වෙන විදිහට අර ආකාරයෙන් ඇසුව. නමුත් තව කොච්චර හෙව්වත් කියන්නේ කිසි කෙනෙක් නොවේ මම. එතකොට සම්බුදුවරුන්ගෙන් බුදු කෙනෙකුත් නෙමෙයි මම. සම්මා දිට්ඨි වාගේම මම සම්මා සම්බුද්ධ. දැන් සම්මා දිට්ඨි වුණාම දෘෂ්ටි තියෙනවද? සම්මා සම්බුද්ධ කියන්නේ මම බුදු කෙනෙක් කියලා අල්ලගෙනද? මම බුදු කෙනෙක් කියලා අල්ලගත්තොත් එතන බුදු බව නැහැ. තේරුණාද? මම බුදු කෙනෙක් කියලා අල්ලගත්තොත් එතන බුදු බව නෑ. මේක සම්මාදිට්ඨිය කියලා අල්ලගත්තොත් එතන සම්මාදිට්ඨිය නෑ. මේක සම්මා සංකප්පය කියලා අල්ලගත්තොත් එතන සම්මා සංකප්පය නෑ. මේක අනිත්‍යයි කියලා අල්ලගත්තොත් එතන අනිත්‍යයක් නෑ. දැන් මේ ධර්මය එක්ක විශිෂ්ට නොයසු උත්තරීතර ධර්මයක් වෙනවා. එහෙම නැත්නම් සමස්ත ලෝකයේ පොතපතත් එක්ක ගලපල බැලුවොත් එහෙම විකෘතියක් බවට පත් වෙනවා. එක්කෙක් මේ විකෘතියක් හැටියට ගන්න අතර තව කෙනෙක් මේ ඉතා විශිෂ්ට නොයසු උත්තුංග ධර්මයක් හැටියට ගන්නවා. ඒ දෙපාර්ශවයට මේ අයිතිවාසිකම තියෙනවා. තම තමන්ගේ නුවණ ප්‍රමාණයට පේනවා. අඩි 5ක් උස එක්කෙනාට අඩි 4ක් උස තාපයෙන් එහා පැත්තේ තියෙන කෙනාට දේ පේනවා. හැබැයි අඩි 3ක් උස කෙනාට අඩි 4ක් උස තාපයෙන් එහා පැත්තේ තියෙන දේ පේන්නේ නැහැ. ඒගොල්ලෝ කවදක හරි උස ගිහිල්ලා බලපු දවසට, එහෙම නැත්නම් බංකුවක් ඉනිමගක් හරි තියලා බලපු දවසට පෙනේවි මොකද්ද මේ කියුවේ කියන කාරණේ. ඒ නිසා මේක උටිග උස ආයත කියන කතාවක්. මිටි ආයත කියන කතාවක් නෙමෙයි, ටිකක් උස ආයත. බුද්ධියෙන්, ඥාණයෙන්, දර්ශනයෙන් උස ආයත පමණයි. පඤ්ඤාවන්තස්සයන් ධම්ම. ප්‍රඥාවෙන් උසස් වූ ආයත. මේක විශේෂවන්නේ නැහැ. දුෂ්ප්‍රඥයන්ට මේක විශේෂවන්නේ නැත. ප්‍රඥාව හීන අයට මදි අයට මේක තේරෙන්නේ. වඩන්න පුළුවන් දැන්. ප්‍රඥාව කියන්නේ ආලෝකයක්. මේ ආලෝකය වැඩි කරගන්න. මේ ආලෝකය වැහිලා තියෙන්නේ කෙලෙස් වලින්. උදාහරණයක් අපි කියමුකෝ, තමන්ගේ විදුලි පන්දම ටෝච් එක කියලා. ওই ටෝච් එකේ මූණතේ දූවිලි හිම ගෑවිලා තිබුණොත් මොකද වෙන්නේ? කඩදාසි පොළ සායමේ අරක තියෙන ආලෝකය විහිදෙන අඩු වෙනවා. අහසේ වළාකුළු තියෙන දවසට පොඩක් ඕ පොළොට එළිය වැටෙන අඩු. ඒ වගේ කෙලෙස් දෘෂ්ටිගත වීම තියෙනකොට, ඊටාම පටු ආසත්ත භාවයක් තියෙනකොට, ප්‍රඥාව බුද්ධිය මදි අය, මදි භාවය නිසා ප්‍රඥාව බුද්ධිය මදි අයගේ ආශ්‍රවයෝ බහුලයි. ඒ ආශ්‍රවයන් තුල හසු වෙන ස්වභාවය තාම බහුලයි. ඒ නිසා තමන්ගේ දෝණිය ඇන්දර තමන්ගේ පුතාට කසාදයක් හොයනකොට බලන්න මේ මනුස්සයට සල්ලි තියෙනවද නැද්ද කියලා නෙමෙයි, මේ මිනිහට ප්‍රඥාව තියෙනවද කියලා. බුද්ධිමේ ආලෝකයේ කොච්චර දුරට මේ මනුස්සයගේ වැඩ කරනවද කියලා බලන්න. ප්‍රඥා ධන, ඔය ධනෙ හොයලා තමන්ගේ දරුවව, තමන්ගේ පුතාව බන්දල දෙන්න බැලුවහම දෑවැද්ද හැටියට බලන්න ප්‍රඥා ධනෙ තියනද කියලා. බැංකුවේ තියෙන සල්ලි නේ. ඇයි එහෙම කියන්නේ? සල්ලි කෝටි ප්‍රකෝටි ගානකට වැඩි මේ ප්‍රඥා ධනෙ. ඕ ජීවිතේ සුවපත් කරවන්න, ජීවිතේ ආලෝකමත් කරවන්න හේතුකාරකයක් බවට පත් වෙනවා. හැදෙමින් තේ ගැටලුව තියෙන්නේ ප්‍රඥාවන්තයෝ ඒ සාමාන්‍ය සමාජයෙන්ට වඩා උසස් සම්දමින් මේ ලෝකේ දිහා බලන. විශේෂයි ප්‍රඥා ධනය. ප්‍රඥාව මූලිකයි. ප්‍රඥාව තියෙන තැන තමයි යාළඟ අනිකුත් සියලුම ධර්මතා ගොඩනගන්නේ. ප්‍රඥාව නොමැතිව කිසි ධර්මතාවක් ගොඩනගන්නේ. අන්ධකාර වූ ඔබේ නිවසට ආලෝකය පහන දල්වන්න. ඊළඟට ඔබට එකින් එක එකින් එක එකින් එක අර අත ගගා මේක මේ ධර්මය, මේ චතුරාර්ය සත්‍ය, මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම, මේ ආදී වශයෙන් එහෙම එහෙම ඕනේ නෑ බෙදා ගන්න. එයාට ඊළඟට හැම දෙයක්ම එකවර ආලෝකමත්ව පේනවා. එකින් එක අර අපගගා අන්ධයෝ වගේ බලන්න ඕනේ නැහැ. එකින් එක ඉගෙන ගන්න ඕනේ නැහැ. මේක මෙහෙමයි, මේක මෙහෙමයි, මේක හොඳයි, මේක නරකයි, මේක මධ්‍යස්ථයි, මෙහෙමයි මෙහෙමයි කියලා උගන්වන්න ඕනේ නැහැ. දැන් අන්ධයටනේ අපි කියන්නේ නේද? ආ, ඔතන වලක්, ආ, ඔතනින් අඩිය තියන්න එපා. ඈ, ඔතන පඩියක්. නිතරම කී කියා කී කියා කී කියා යන්න වෙනවා. කී කියා යන්න වෙනවා. එහෙත් ඇස් ඇත්තෙකුට ඒ කිසිවක් කියව යුතු නැහැ. සියල්ල දකින්න. චක්කුං උදපාදේ ඇහැ ඉපදුනා, ඇහැ පහළ වුණා. සම්මා දිට්ඨිය තුලින්ම බලන්න, එතන දිට්ඨිය කියන්නේ දැක්මක් නේ නේද? දිට්ඨිය කියන්නේ දැකීමනේ. එතකොට බලන්න ආරේෂ්ඨාගාර මාර්ගයේ මුලදිම ඒ මතුවෙන්නේ මොකද්ද? චක්කුං උදපාදේ. බුදුහාමුදුරු උපදවගත්ත දේ අපිට උපදව ගන්න බැහැ කියනවනේ. අපිට බුදු සරණ යන්න බෑනේ. ඒක බුදුහාමුදුරන්ට පෞද්ගලික දෙයක් වෙච්ච දෙයක් නෙමෙයි. බුදුහාමුදුරුත් තේරුම් ගත්තේ ලෝකේ ස්වභාව ධර්මය. බුදුහාමුදුරු උපදවගත්ත දේ අපිටත් නිර්වාණ ධර්ම අතර උපදව ගන්න පුළුවන් ඕනෑම කෙනෙකුට. තව ඉතින් බුදුරජාණන් වහන්සේට පමණක් ආවේනිකෝ ඔය ප්‍රාතිහාර ගුණාංග ටිකක් වෙනම තියෙනවා. අවුතේ රුහාන ධර්මයේ මූලික ධර්මයේ ප්‍රධාන ධර්මයේ අනිත් කුසලතා ඇරෙන්න ප්‍රධාන ධර්මයේ අවබෝධ කරගන්න පුළුවන්. ඒ කියන්නේ සමහර අය කුසලසා සහිත විශිෂ්ට සම්මාන සහිතව පාස් වෙන විභාගයේ සමහර අය පාස් වෙනවා. අපිට පාස් වීමේ හැකියාව තියෙනවා කාට? බුදුහාමුදුරුවෝ ඒ අතර විශිෂ්ට සම්මාන සහිතව ඒක දැක්ක කෙනා. අමුතු වුණානම් කෙනෙකුට වඩන්න පුළුවන් කමක් තියෙනවා. බුදුරෙකුට අදාළ විශේෂ කාරණොත් තියෙනවා. දැන් අපි කොහෙද නතර වෙලා තියෙන්නේ? අන්න අපි නතර වෙලා ඉන්නවා. පාරක් නැති තැනක, මන් සන්දියක් නැති තැනක අපි නතර වෙලා ඉන්නවා. කොහෙද නතර වෙන්නේ? පාරක් නැති තැනක, මන් සන්දියක් නැති තැනක. මන් සන්දියක් හෝ පාරක් නැති තැනක අපි නතර වෙලා ඉන්නවා. කවුද මේ පාරක් නැති තැනක, මන් සන්දියක් නැති තැනක නතර වෙන්නේ? පාර කියන්නේ මමමයි, මමත්වයමයි. මන්සන්ධිය කියන්නේ මමත්වයමයි. මන්සන්ධියක තියෙන්නේ ඉතින් පාරනේ නේද? පාර කියන්නේ මමමයි, මන්සන්ධිය කියන්නේ මමමයි. මන්සන්ධියේ ඉන්න කෙනාට තමයි විචිකිච්ඡාව තියෙන්නේ. මෙහෙට හැරෙනවද, මෙහෙට හැරෙනවද, මේ පාර හරියද, අර පාර හරියද කියන ප්‍රශ්නේ තියෙන්නේ මන්සන්ධියේ ඉන්න කෙනාට. දැන් මේ පාරක් නැති තැනක, මන්සන්ධියක් නැති තැනක සිටගත් මේ මනුෂ්‍යයාට විචිකිච්ඡාවක් නැහැ. පාරක් නැති තැනක් මහ පොළොවේ පිහිටනවද? මහ පොළොවේ පිහිටන එකක් නෙමෙයි පාරක් නැති තැනක්. ආකාශේ බදන්නත්ති සමනෝනත්ති බාහිරේ. අහසේ පාරවල්, පාසලකුණු, සටහන්. පාසටහන්, පාසටහන් ගොඩක් නේ පාරක් කියන්නේ. අඩිපාර කියලා කියන්නේ. කාලයම ගිහිල්ලා පාසටහන් ගොඩාක් අතර පිළිගියට පස්සේ මොකද වෙන්නේ? මේ පාරට අපි කියන්නේ අඩිපාර. කරත්ත පාර. වාහන යන පාර, ට්‍රැක්ටර් යන පාරවල් තියෙනවා. එහෙමනම් පාසලකුණු තියෙන තැනක නෙමෙයි, සලකුණු තියෙන තැනක නෙමෙයි ශ්‍රමණයා ඉන්නේ. දැන් ඔබ ළඟ තියෙන්නේ මොනවද? සලකුණු. ධර්ම අවබෝධ කරගෙන නොගත් හැම කෙනෙක් ළඟම තියෙන සලකුණ. ආගමික සලකුණ, ජාතික සලකුණ, වාර්ගික සලකුණ, දර්ශන සලකුණ. සලකුණක් තියෙනවා. නමුත් ශ්‍රමණයා ළඟ සලකුණක් නැත. සලකුණක් නැහැ කියලා කියන්නේ මොකද්ද? දෘෂ්ටි නැත. දෘෂ්ටි කියන්නේ සලකුණ. දෘෂ්ටියක් තියෙන කෙනා ළඟ සලකුණක් නෙවෙයිද තියෙන්නේ? සලකුණක්. සම්මා දිට්ඨිකයා ළඟ සලකුණක් නැත. එහෙමනම් සම්මා දිට්ඨිය කියලා අපි සලකුණක් නා ඉගෙන ගත්තේ, එහෙම නැත්නම් තේරුම් ගත්තේ එතන වරදක් තියෙන ලෝකෝත්තර බවට විභාගල යන එක හරියනවා. ලෝකෝත්තර බවට එක බාධා. එනිසා අනුගත වෙන්න ඕන මේ ධර්මයට. ධර්මයෙන් පැහැදිලි කළ දුණු ආකාරයට අනුගත වෙන්න. ධර්මයට ඔබ ගමන් කරන්න නම් ඔබ මේ සලකුණු අත්හරින්න ඕන. ඇයි සලකුණු අත්හරින්න ඕන? ඔබ ළඟ සලකුණුයි කියලා ටිකක් ඔබ තියාගෙන ඉන්නේ මිරිඟු සලකුණු ටිකක්. ඇයි මම ඒකට මිරිඟු සලකුණු කියලා කියන්නේ? මිරිඟු සලකුණු පොඩක් හිතලා බලන්න. මොකද මේ මිරිඟු සලකුණු කියලා ඒකට කියන්නේ? තියෙනා වගේ පේනව නැහැ. තියෙනා වගේ පේනව නැහැ. ඒකයි මිරිඟුවේ ලක්ෂණේ, ප්‍රධාන ලක්ෂණේ ඒකයි. ජලය වගේ පේනවා, ජලය නැත. පිපාසය තමයි එහි තියෙන්නේ. පේන්නේ ජලය වගේ, නමුත් තියෙන්නේ පිපාසය. පස්සෙන් එතෙන්ද ගියොත් පිපාසය. මිරිඟුව නිකන් උපදින්නෙත් නැහැ, දැඩි රස්නෙත් එක්කනේ උපදින්නේ පිපාසය. එහෙමනම් ඔය තියෙන හැම සලකුණක්ම මිරිඟු සලකුණු. මගේ ගේදර, මගේ මතු පිටි, මගේ දුව දරුව, මගේ මිත්‍රය, මගේ ආශාවල්, මගේ ප්‍රාර්ථනා, මේ මම, මගේ ආත්මය, ඈ මම කරන සේවාව, මම රජ කෙනෙක්, මම සිටු කෙනෙක්, මම මැති ඇමති කෙනෙක් කියලා ගන්න එක මිරිඟු සලකුණක්. මිරිඟු සලකුණකට කරගන්න දෙයක්. මගේ රට, මගේ ජාතිය, මගේ ආගම කියන්නේ මිරිඟු සලකුණක්. ඒ වගේ හිතපු ගෝත්‍රික කණ්ඩායම් මේ මහ පොළොවේ මිය ගියපු ප්‍රමාණය කෝටි ප්‍රකෝටි අනන්ත සංඛ්‍යය ගණන්. දැන් තේරෙනවා නේද තමන්ගේ අර මිරිඟු සලකුණේ තියෙන පටු බව? එහෙමනම් මේ අපිට තියෙන ඥානය, පුතඤ්ජන ඥානය, අස්ථාරය පුජ්ජලයකට පය විහිදන්න දාන්නවත් වටින්නේ. ලෞව තත්වයේ තියෙන මහා පණ්ඩිතකම, මහාචාර්යකම, වතිකාචාර්යකම, බුදු කෙනෙකුට, රහතන් වහන්සේ කෙනෙකුට පාපිස්සට දැම්මොත් මං හිතන්නේ පය විහිදන්නවත් ගනී කියලා. අපි වතිකාචාර්යතුමා තරහ වෙන්නේ නැහැ මේකට. ඒ කියන්නේ ඒ තරම් මේ අවිද්‍යා සහගත බවින් අපිරිසුදු වෙච්ච තැනක් කියලා. ඒ ඥානේ, ඒ ඥානේ පය පිහිදාන්න, පය පිහිදාන්න ගන්න ටික අපිරිසුදු වෙනද? පය පිහිදාන්නවත් ගන්නෑ. මොකද හේතුව? ඒ තරම් අපිරිසුදු ඒ ලෞකික ඥානේ, අවිද්‍යා සහගතයි. ඒ කියන්නේ ඒක අර දැක්කහම පිළිකුල් කරන අසූචි වලක් වගේ, මඩ ගොහුරක් වගේ දැක්කහම එතනින් ඉවත් වෙනවනේ ඉක්මනින්. කවවත් එබිල බලන්නවත් උත්සාහ කරන්නේ නැහැ. ඒ හා සමානයි ලෞකික ඥානයේ තියෙන අවිද්‍යාත්මක ස්වභාවය. එනිසා එවැනි දෙයක් නේද මිනිස්සුන් ලෝකේ ඔළුවේ තබාගෙන ඉන්නේ. ඒ කියන්නේ රහතන් වහන්සේ නම පය පීදා ගන්නවත් ගන්න කැමති වෙන්නේ නැති ඥානය තමයි මේ විශිෂ්ට කරගෙන ඉන්නේ. නොවටිනා දෙයක් වටිනාකමක් තියෙන නැති දෙයක් ඇති කියන එක මිරිඟු ධර්මය. වටිනාකමක් හිතන වටිනාකමක් අර මාල කඩන හොරු වගේ බොහොම රැකලා ඉඳලා ඉඳලා ඉඳලා පාරේ යනකන් ඉඳලා ඉවරලා මාළේ කඩාගෙන දුවනවලු. මල්ලි යෝග රෝල් ගෝඩ් කිව්වම ආයෙ ඇවිල්ලා ගහලා යනවලු. ඔබ රෝල් ගෝඩ් දන්නේ මොකද කියලා? දැක්ක හිතුවා ලොකු මාළයක් තමයි කියලා කඩාගෙන ගියා. මල්ලි යෝග රෝල් ගෝඩ් කිව්වම ආයෙ ඇවිල්ලා ගහලා යනවා. ඒ ලංකාවේ හැටි. ඒ කියන්නේ හරි මාළේ දාන්න ඕන අපි කඩා ගන්න නැත්නම් ඒක වරදක් බවට පත් වෙනවා. එවැනි තත්ත්වයන් වලට ඒ මිනිසුන්ගේ මනස පත් වෙන්නේ අර තමන්ගේ ආත්ම සංවේදී බව කියන එකට වඩා ඒ මිනිසුන්ගේ ඔළුවට නිතරම යනවා මුදල තමයි, සල්ලි තමයි වැදගත් කියලා. මුදල තමයි, සල්ලි තමයි වැදගත් කියලා කල්පනා කරනවා. ඒ නිසා මිනිසුන් කල්පනා කළ යුතුයි මුදල නොවේ වැදගත් මේ ප්‍රඥාවන්ත බවයි. නුවණ හම්බ කරන්න, දහම හම්බ කරන්න, දර්ශනය තමන් හම්බ කරන්න, ඒක තමන්ට ආලෝකයක් සපයනවා. ලෝකාධිපත්‍ය රජ කෙනෙකුට ලබා දෙන සැපයට වඩා මේ රටේ රජ කෙනෙකුට ලබා දෙන සැපයට වඩා නේද සුවයක් ලැබෙන්නේ? රජ වුණත් බයෙන්නේ ඉන්නේ, දෝෂාභියෝගයක් එයිද කියලා බයෙන්නේ. දැන් අපි හිතනවා එයානම් මාර සැප තියෙන ගාඩ් එක යන කාර් එක දන්න මනුස්සයා තමයි දන්නේ කේන්ද්‍රයේ වෛරයෙන් කෝපයෙන් කිපි කිපි කිපි කිපි ලැබුණු ජයග්‍රහණය රැකගන්න, නොලැබූ ජයග්‍රහණ ලබන්න ඒ මනුස්සයා විඳින දුක. ඉතින් ආර්ය ශ්‍රාවකයෝ තරඟ කළ කවදාවත් තනතුරු ලබන්නේ නැහැ. ලැබුණු තනතුරක් පමණක් බාර ගන්නවා. ඒ දේ ආදර්ශයෙන් දීලා තියෙනවා ආනන්ද හාමුදුරුවෝ. ආනන්ද හාමුදුරුවෝ පස්තායක තනතුරු ලබා ගත්තේ එහෙමයි. තනතුර ලබා දෙන්නා විසින්, තනතුර විසින් තමන්ට නීති රාජකාරී ටිකක් පැවරෙනව වෙන අයට. මේකේ අනිත් පැත්ත. තනතුර ලබා ගන්නා කෙනා විසින් රාජකාරමේ කරුණු දානක් ඉල්ලීමක් කරනවා. වහන්සේගේ සිවුරු පිරිකර මට එපා. වහන්සේගේ පෞද්ගලික දානවලට එන්නේ මාව එක්ක යන්න එපා. වහන්සේගේ කුටියේ සැතපීමට සහ පහසුකම් ලබන්න මට කතා කරන්න එපා. මට කැමති කෙනෙක් මං කැමති වෙලාවක මුණගස්සන්න මට අයිතිය තියෙන්න ඕන. සවා බලන්න. මට කැමති නම් ප්‍රතික්ෂේප කරන්න මට අවසරය ඕන. ඒක පුදුම සර්විස් එකක් ආයි. ආයි වෙන වැඩක් නෑ. ආනන්ද හාමුදුරුවන්ට තිබුණේ ඒ සංවිධානාත්මක සිහිය පමණමයි. ඒ නිසා තමයි අරිහත්ත්වයටපත් නොවුනේ. කොච්චර අරිහත්ත්වයටපත් වුණාද බොහෝ දෙනා. නමුත් අර සංවිධායක මුල්දී තමයි තිබුණේ. ඒ උපස්ථායක කෙනෙක්ගේ හැටි. සම්මාදිට්ඨික වෙලා ඒකාන්ත සෝහාන් මාර්ගඵලයට පත් වෙලා අර නිරෝධ සමාපත්තිය වින්දේ නැති එක පමණයි. නිරෝධ සමාපත්තිය විඳ දරාගෙන තමයි අරහත්ත්වයට පත් වෙන්නේ. මේ ධර්ම අවබෝධයෙන් පහළ වෙන සුවිශේෂී ලෝකෝත්තර ඥාන දර්ශනය, ඒ ලෝකෝත්තර අවබෝධය තුළ තමන්ට පිහිටන්න පුළුවන් අර කුජලත්වය තොරව. ඒ තුළ වැඩෙනකොට තමයි ලෝකෝත්තර සමාධිය වැඩෙන්නේ. ඒ වැඩිමින් තමයි නිරෝධ සමාපත්තිය දක්වා ඉන්ද්‍රියන් සම්පූර්ණයෙන් සංසිඳවනවා. දැන් මුලදී දර්ශන අවබෝධය ලැබුවත් එයා ඉන්ද්‍රියන් එක්ක ආයි ජීවත් වෙනවා. ඉන්ද්‍රිය සංවේදීතාවයන් එක්ක ජීවත් වෙනවා. නමුත් කෙනෙක් දිගට මේක ප්‍රගුණ කළාම ප්‍රකට කළා මනාකොට ඉන්ද්‍රියන් වලින් සාදාගත් ක්‍රමය නෙමෙයි මනාකොට වෙන දේවල් අත්හැරලා දාලා එයා ප්‍රකට කරනවා. ඒක එහෙම ප්‍රකට කළාම මේ ඉන්ද්‍රිය සංවේදීතා ඉක්මවල ඉන්ද්‍රියන්ට කිසිසේත්ම ලඟ නොවන ඥාන දර්ශනයකට පත් වෙනවා. දවසින් දවස අවසින් දවස අත්හැර යනවා ඉන්ද්‍රියන්. පොඩි ළමයෙක්ගේ වාගේ ඉන්ද්‍රියන් ටිකක් පමණයි ඉතුරු වෙන්නේ. පොඩි ළමයෙක්ගේ ඉන්ද්‍රියන් පොඩ්ඩක් හිතලා බලන්න. නිකන් පොඩි ළමයෙක් වෙලා හරි බලන්නකෝ තමයි. තියෙනවද පොඩි ළමයෙක්ගේ හිතේ ලොකු කෙලෙස් ගස්ට නම්කුවත් නැහනේ? චූටි ළමයෙක්ගේ අවුරුදු මාස 6ක 7ක අවුරුද්දක ළමයෙක්ගේ ඇස්වල නෑ කිසිදාක. යාට තාත්ත කියලා හඳුනලා දෙන්නේ කවුද? යායකට තාත්ත කියනවා. අම්ම කියලා හඳුනලා දෙන්නේ කවුද? යාම්ම කියනවා. මාමා කියලා හඳුනලා දෙන්නේ කවුද? මාමා කියනවා. යාට පොඩි ළමයි අරන් හදා ගන්න අය ඉන්නවනේ නේ. චූටිම කාලේ. එයාට කිසි වෙනසක් නැතුව සැකයක් නැතුව ඒ ළමයා අම්මා තාත්ත කියන්නේ අර ගත්ත අයට. ඒගොල්ලෝ හොඳින් අම්මා තාත්තා කියාගෙන යනවා. ඉතින් කාලයක් ගිහිල්ලා ඔන්න කිව්වහම තමයි එයා දන්නේ. නැත්තම් දන්නේ නැහැ. ඉතින් තවදුරටත් ඔබ බැස ගන්න එපා. අර අවිද්‍යාත්මක රහතන් වහන්සේ කෙනෙක් පය පිහිදාන්නවත් යන්නේ නැති ඥානයට බැස ගන්න එපා. නිවන් දකින ක්‍රමයේ ඕකයි. ආර්ය ධර්මය අවදි කර ගන්න ක්‍රමවේදය ඕකයි. නිදහස ලබන ක්‍රමවේදය ඕකයි. මේකේ ආගමක් නැහැ. මිනිසුන් විසින්, මනුෂ්‍යයන් විසින් සාදා ගන්නා ලද සියලුම ඒ ස්වභාව ලක්ෂණයන් දුරු කර ගති ස්වභාවල් නැහැ. ගති ලක්ෂණ නැහැ. ගති විමුක්තයි. ගති විමුක්තයි. ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන මේ දේවල් දැනුම විතරක් නෙමෙයි. ඒ නිසා තමයි යෝනිසෝ මනසිකාරය කරුණු කරුණු ගලපා ගලපා ගලපා ගලපා බලන බලන විට තමයි වෙයි හසේ ගොඩනගන්නේ. කරුණු කරුණු ගලපා ගලපා බලන එවිටයි රසේ ගොඩනගන්නේ. ඒ වෙන වෙනම තීත්‍ය ඒවා රසය කොට නැගෙන්නේ. දේශනයක් කියලා කියන්නේ කසාය වට්ටෝරුවා. පතාට එකට සිඳවා වගේම මේකට මේ ධර්මයත් එකට යෝනිසෝ මනසිකාරය කරන්න ඕන. ඒ යෝනිසෝ මනසිකාරයේ යෙදෙනකොට ඒක අර හැලියක තැම්බෙන කසාය වගේ හොඳට එහි සාරය තමන්ට ලැබෙනවා. ඒ සාරයයි ධර්මයේ හැටියට තමන්ගේ ජීවිතේ එකතු වෙනවා. ඒක තමයි ධර්මයෙන් ලැබෙන අමාදිය අමා ඖෂධය බවට පත් වෙන. ඔබට හිරිහැර කරන්නේ ඔබේම වැරදි විදියට පිට වූ මනස. ඒ සතුරෙකු විසින් කරනු ලබන හිරිහැරයට වඩා වැඩි. එසේ බුදු පියාණන් වහන්සේ පැහැදිලි කළා, සතුරෙකු විසින් කරනු ලබන හිරිහැරයට වඩා උඹට වැඩි ඔබේ වරදවා පිට වූ සිත. දැන් වචන තියෙනවද හිතේ? වචන නැත්තම් හොඳයි. දෘෂ්ටි නැත්තම් හොඳයි. සාදු. ඇස තුළ රූප සමග ගැටෙන ස්වභාවය නැත්තම් ඇස සංවරයි. චක්කුණා සංවරෝ සාදු. වචන එක්ක ශබ්ද එක්ක ගැටෙන ස්වභාවය නැත්තම් කන සංවරයි. සංවර විදියට අහන්න කියලා එකක් නැහැ. කය සංවරයි කිව්වහම නිකන් හිමින් ඇවිදිනෝ වගේ එකක් වෙන්නන්න පුළුවන්. සංවරව ඇවිදිනවා කියලා අපි කියන්නේ. ඒකට කන හිමින් ඇවිද්දවන්න පුළුවන්. දැන් ඇහත් හිමින් මෙහෙම බලනවා කියන්න පුළුවන්. මේ ඔහොම බලනකොට සංවරව බලනවා. යා නැත්තම් බිම බලාගෙන යනවා. බලන්න ඇහ සංවරයි. දැන් නම් කන හිම හරවන්න බෑනේ. හිමින් කන හරවන්න නෑ. හේව සංවරකාවක් නෙවෙයි. දැන් කෑම කනකොට එහෙම නේද? සංවරව කෑම කනවා කියලා කියන්නේ බොහොම හිමින් පිළිවෙලට කෑම කනවා. වේගින් වේගින් කෑම කාගෙන යනකොට අනා සංවරව කෑම කනවා. ඒ හිම සංවරකාවක් නෙවෙයි. මේ අධ්‍යාත්මික ගැටීම් නැති ලස්තර නැති අවස්ථාව සියල්ලම සංවරයි. සංවරයි කියන්නේ සම්මා කියන ගුණයට පත් වෙලා. සම්මා කියන්නේ සමාහිත වෙලා සංසුන් වෙලා. ඇයි සංසුන් වුනේ? සංසුන් කළානේ. මේ සංසුන් වුණා. ඇයි සංසුන් වුණේ? තමන්ගේ ශ්‍රේෂ්ඨී විද්‍යාත්මක ඥාන දර්ශනය නිසා, විචා උදපාදි නිසා, ආලෝකෝ උදපාදි නිසා, චක්කුන් උදපාදි නිසා, පඤ්ඤා උදපාදි නිසා. ඒ ප්‍රඥාව, ඒ ආලෝකයේ ඇස, ඒ විද්‍යාව උපදවා ගන්න උපකාරක වෙන්නේ ඒ උත්තරීතර දේශනාවක්මයි. බුදු කෙනෙක්ගේ දේශනාව, ආර්ය ශ්‍රාවකයන්ගේ දේශනාවක්මයි. අපි පටු වුණා. ඒකයි වැරදි. අපි තර්ක කළේ නැහැ. මොන සතර සතිපට්ඨානයක්ද මේක? පස්සේනේ දේශනා කරන්නේ. අර කුරු රට ගිහිල්ලා ඊට කලින් කොච්චර රහත් වුණාද? එතකොට මොකද ඒගොල්ලෝ වැඩුවේ? එහෙම තර්ක කරන්නේ. ඒ සූත්‍රය එහෙදි කිව්වට පස්සේ ආයි වෙන වෙන සූත්‍ර කියද්දි කොච්චර රහත් වුණාද? එහෙනම් ඒකොට මොකද ඒගොල්ලෝ වැඩුවේ? එහෙම තර්කයක් කරන්නේ මේකම අරගන්න. ඒකත් අර සූත්‍ර ගණේ එකක්ම විතරයි. ඒකට අනිත් සූත්‍ර හා සමාන එක සූත්‍රයක්. ආ ඒක වෙනම රසයක් නෑ. ඒක යංගිසි ප්‍රැක්ටිකලි ක්‍රමවේදයක් එක්ක පොඩි ටෙක්නික් එකක් එක්ක ඒ පරිසරයේ තිබුණු ස්වභාවයක් එක්ක අපි ඒක දුන්නා. දැන් අපි කොච්චර ක්‍රම උපායන් භාවිතා කරනවද දවසින් දවසනේ භාවනා ක්‍රම බලන්න සිත බලන්න මේ විදිහට බලන්න. ඒක ඒ අවස්ථානුගතව කාලෝචිත වෙන දෙයක්. එපමණයි. ආයේ එකම දේශනයක් මේක තමයි නිවන් දකින්න තියෙන දේශනය කියලා ගන්න ඕනේ. හැම දේශනයක්ම නිවන් දකින්න තියෙන දේශනයක්. ඇයි මේ තියෙන දේ තේරුම් ගත්තේ නැත්තේ මම අහන්නේ? ඇයි තියෙන දේ පිළිගන්නේ නැත්තේ? ඒක කොච්චර ඔළුවට රිංගලා තියෙනවද කියනවනම් අත්හැර ගන්න බැරි විදිහට අර වැරදි මතය ගිලලා තියෙනවා. මේ ධර්මයේ හොඳටම ප්‍රකටව පේන්න තියෙනවා. දැන් බලන්න මේ ධර්මයේ හමුවේ මට තැනක් නෑ නේද? මට තැනක් නෑ මේ ධර්මයේ. මට තැනක් නෑ. මේ මම නැති වෙනවා. මම නැති කරනවා. මමත්වයේ උසවා තැබීමක්, මමත්වයේ උසස් කිරීමක් එහෙම නෑ. පුජ්‍යල මාන්නේ ඇති කරන්නේ නෑ. මට තනක් නෑ. ධර්මයේ හැමෝෙහි මට තනක් නෑ. මම නැති කරගන්න කැමති කෙනෙකුට තමයි එන්ටෝ. ඒ සමහර අය ඇවිල්ලා ඉවර වෙලා ඒගොල්ල මොනවා හරි නිලයක්, එහෙම නැත්නම් තානාන්තරයක්, එහෙම නැත්නම් මොනවා හරි නිකන් පට්ටම ඔළුවේ දාගත්තා ඉන්නවනේ. ඒගොල්ලොන්ට ඒ පට්ටමට ගරු කළේ නැහැ, අගේ කළේ නැහැ කියලා එහෙම අපිත් එක්ක තරහ වෙනවා. ඒගොල්ලෝ දන්නේ නැහැ මට මේ සක්විති රජගමවත් ලොකු නැහැ කියලා. ඒ කියන්නේ රටේ ජනාධිපතිවත් මට ලොකු නැහැ කියලා දන්නේ නැහැ. ඒක දැනගන්නේ නැනේ. මට ඔබාමවත් ලොකු නැහැ කියලා දන්නේ නැහැ. ඒ කියන්නේ පුජ්‍යලයක් ලොකු කරගත්ත දෙයක් මෙතන නැහැ කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒ නිසා මොකක් හරි ඔය මැනේජර් කමක් හරි මොකක් හරි අධ්‍යක්ෂක කමක් හරි මොකක් හරි පට්ටමක් ඇල්ලගෙන මිනිහයි දෙනවා මේක තමයි ලෝකෙ තියෙන ලොකුම පට්ටම. දවසක් මට මතක අපේ මේ කොළඹ විපස්සනා භාවනා මධ්‍යස්ථානයකට ඇවිල්ලා කාර් එකක දොරක් අරගෙන එයාගේ සිකියුරිටි ඇවිල්ලා මගෙන් හාමුදුරුවෝ ඉන්නවද කියලා ඇහුවා. අර පොඩ්ඩියල සිගරට් එකක් පත්තු කරන් බොනවා. මං කිව්වා අර මහත්තයාට කියන්න අරගෙන නිවන්න කියලා පන්සල ඇතුළේනේ හරිනේ කියලා. ඊට පස්සේ මට කියනවා මේ හාල් එකේ අධ්‍යක්ෂකතුමා කිව්වා. මං කිව්වා අධ්‍යක්ෂක නුවා නෙමෙයි ජනාධිපති උනා කවන්නේ අර නිවන්න කියලා. නේද අධ්‍යක්ෂකට පුළුවද සිගරට් පත්තු කරන්න? ඒවා ඉතින් ඒ සමාජයේ ඒ තනතුරේ කාර්යාලය තුල ඒක වටිනාකමක් තිබ්බට අපි කල්පනා කරන්න ඕනේ එළියට බැස්සහම ආයේ ඒක දෙයක් නෑ කියලා. දැන් අපි පිටරටකට ගියහම අපිට තේරෙන දෙයක් තමයි අපි විශේෂ කෙනෙක් නෙමෙයි. ලංකාවේ ආපෝට් එකේ නම් පොඩ්ඩක් ඉස්සරහින් අඳ ගහලා ඉවරලා පාස්පෝර්ට් එක හරි සීල් කරලා දෙන්න. එහෙදි එහෙමවත් නෑ නේද? අපි පොලිම මේ ඉඳලා අනිත් අය විදියටම මලු බෑග් මලු දල්ලු කරගෙන ගිහිල්ලා ඒ විදියට ඒ එහෙදිත් අපි ඔබ කරන්න ගියොත් එහෙම මේ මිනිස්සුයි බලයි මොකද මේ කියලා. අපි පොලිම පැනලා ඉස්සරහට ගියොත් එහෙම අලල ඇදගෙන ඇවිල්ලා අර පස්සට දානවා. එහෙම කරන්න බෑ. ඒකට සාමාන්‍ය කෙනෙක් බවට. එතකොට අපි තේරුම් ගන්න මේ අපි දන්නේ වැඩන්නේ ඒකේ අපිට ලැබෙන දෙයක් නෙමේ අපි ලබා ගන්න උත්සාහ කරන්න ඕනේ කියලා. කොහොමත් තනතුරක් හරි ගෞරවයක් හරි අපි ලබා ගන්න ඕනේ. ඒක ලැබෙනකන් අපි ඉන්න ඕනේ. ලැබුණාම ඒක ඉබේනේ නේද? ලැබුණාම ඒක ඉබේ. ඒකෙන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ විශිෂ්ට වූ ධර්මය විශිෂ්ටයන් විසින් අවබෝධ කරගන්නා වූ දෙයක්. ඉතින් විශිෂ්ටය දුර්ලභයි. විශිෂ්ටය බොහෝම අඩුයි. ඒ නිසා මේ ධර්මය බොහෝම තේරුම් ගන්න අමාරුයි. ඉතින් ධර්මය ප්‍රකට කරනවා කියලා සරල ක්‍රියාදාමයන් වල තමයි අපිට එන්න පුළුවන්. ඒ කියන්නේ වාහනයක් ගන්න බැරි මිනිස්සු වාහනයක් එලවල සතුටු වෙනවා. වාහනයක් එලවන්නත් බැරි මිනිස්සු වාහනේ නිකන් අතගාල සතුටු වෙනවා. වාහනයක් අතගාන්නත් බැරි මිනිස්සු මේකේ බං හැපිලා මැරුණත් සැපයි කියලා කියනවා. දැන් මං දන්න එක්තරා පුද්ගලෙක්ව දවසක් මේ ජීප් එකේ බං හැපිලා මැරුණත් සැපයි කිව්වා. බලන්න යාට ලොකු ආසාවක් තියෙනවා මේකක් ගන්න වෙයි මම මිනිස්සය කියලා මේක හැපිලා ගන්නවත් හොඳයි කියලා. ඒ යාගෙදි ඒ හැටි එක්කෙනෙක් වාහනයක් කියලා සතුට වෙන. යාට මේ වගේ වාහනයක් එලවන්න ලැබීම සතුටක්. ඒ හැටි ලෝකෙ හැටි. බලන්න මනුස්සයාගේ තමන්ගේ ඥානය බුද්ධිය පටු වුණාම ආත්ම ධෛර්යය සහ සාංසාරික කුසලය අඩු වුණාම එයාට හිතෙන දේවල් නේ. ඒ නිසා හැම කෙනෙක් ළඟම ඇති වෙන්න ඕන මම විශිෂ්ටේ. එතකොට මේ විශිෂ්ට දර්ශනය තමා තුළ ජනිත වන්නට උදව් වෙනවා. මේ දහමට ගරු කරන කෙනෙක් හරි දහම අහන කෙනෙක් හරි එහෙම වෙන්න එපා. ඔබටම පෞද්ගලික විශිෂ්ටයක් ඔබ තුළ මතු කර ගන්න ඕන. දැන් මේ කියන සැනින් එතෙන්ට ඔබේ මනස වෙනස් කරගන්න ඕන. වෙනස් කරගන්නවද? එහෙම නැත්නම් ආමුදරෝ කියනවා අපි ආන්නේ නැහැ. මොනවද දහමේ වෙනස් කරගත්තේ? මුකුත් නැහැ. මං අර අපි එක්කෙනාමයි. එහෙම වෙන්න බෑ. මේ මොහොතම අනුගත වෙන්න ඕන. මේ මොහොතම කියලා දෙන හැම පඩියකටම නැගින්න ඕන ඔබ. ඒකලයි ධම්මානුධම්ම ප්‍රතිපත්ති කියන්නේ. දහමෙන් කියවෙන ප්‍රතිපත්තිය ඥානය තුළ වර්ධනය කරනවා. ඥානයෙන් දකිනවා. ඒ ගුණේ ධර්මයේ ගුණයට සකසනවා මනස. දැන් සම්මාදිට්ඨික වුණොත් හිර කරගෙන මං දෘෂ්ටි නැතුව ඉන්න මොකුත් සිදුවෙල යන්න බෑ නෙමෙයි කියලා. ඒක සම්මාදිට්ඨිද? සම්මාදිට්ඨි නෙමෙයි. ඒක හරියට අර බලලා මේ කැත කරලා වැලි වලින් යහුවා වගේ වැඩ. සිතුවිලි නැතුව හිර කරගෙන මනස ටික වෙලාවක් තියාගෙන නිශ්චල කරගෙන මනස ඉන්න ඕන කියලා කල්පනා කරන එකම අර බලලා අර කැත කරලා වහනවා වගේ වැඩ. නිශ්චල භව තියනවා නම් ඒ නිශ්චල භව ස්වභාවික නිශ්චල භවක් වෙන්න ඕන. ඒක දිය විලක් නිශ්චල වූවා වගේ. දියවිලක් නිශ්චල වෙන්නේ හංගලහෙම නෙමෙයි, ස්වභාවය තුලින්ම නිශ්චල නිසා නිශ්චලයි. දැන් අපිට පුළුවන් නේ ඕන එකපාරට මවාපාල හොඳ කෙනෙක් වෙන්න නේ. මවාපාල සංසුන් කෙනෙක් වෙන්න පුළුවන්. අර තනතුර ඉදිරියේදී එහෙම කරන ස්වභාවයක් තියෙනවා නේද? සේවකයා හරි පියන් හරි බොහොම කලබලෙන් එහෙම මේ නසංසුකමෙන් හැමෝම කරලගෙන දොල දොල ගිහිල්ලා අර එක්තරා තැනකදී අර මේ තමන්ගේ ප්‍රධානිය ගාවදී අත් දෙක මැදගෙන සර් කියලා ඔළුව නම ළඟට ගිහිල්ලා නේ අමුතු චරිතයක් අනුගමනය කරනවා. ඒ වගේම අපිත් ඔන්න එක වෙලාවක මේ දුර තිබිච්ච මාස හරිය දැන් මම භාවනා කරන වෙලාව දැන් බෑ හිතන්න බෑ බෑ අර ප්‍රධානිය ළඟ සංසුන් වුණා වගේ මෙතන ඇවිල්ලා තාවකාලිකව ටක් ගන්න සංසුන් වෙනවා. ඒක වැදගත් නෑ. ඒක සංසුන්කමක් නෙමෙයි. ඒක තෙරප ගැනීමක්. ඒක සජීවි ස්වභාවය නෙමෙයි. එනිසා සංසුන්කම ස්වභාවයෙන්ම පහළ වෙනවා. නිදහස ස්වභාවය තුළම පහළ වෙනවා. ආයෙක තෙරපගෙන කරන දෙයක් නෙමෙයි. විවෘතව නිදහස්ව සිද්ධ වෙනවා. එවිට කරන්නේ කරවන්නේ නැත. එයාගේ ළඟ සංසුන් බවක් හටගත්තා නම් ඒ සංසුන් බව කරන්නේ කරවන්නේ නැතුව හටගන්නා වූ සංසුන් බව. දැන් ධර්මයේ අවබෝධයේ තියෙන අයට ඒකෝලන්ට පැහැදිලි කරගන්න ප්‍රකට කරගන්න ලෝකෝත්තර සමාධිය ඒ කොටස විතරම වැදගත්. කරන්නේ කරවන්නේ නැති තැනින්. වෙනතුනේ මේ ධර්ම එකිනෙකට එකිනෙක වඩන්න හරි කැමුරු දර්ශනයක් තියෙනවා. සම්මුති නිවන මොකද්ද කියලා සම්මුතියෙන්වත් දන්නේ නැහැ මේ ලෝකේ ඉන්න බහුතරයක්. බෞද්ධයොත් බහුතරයක් දන්නේ නැහැ සම්මුතියෙන්වත් හරියට නිවන මොකද්ද කියලා. මර මලට පස්සේ උපදින්නේ නැහැ කියන කතාවක් නේ කියන්නේ නේද? දැන් බුදුහාමුදුරු ඉපදින කාලෙටත් ඉතින් මලට පස්සේ උපදින එකක් නැහැ කියලා හිතාගෙන ඉඳී. බුදුහාමුදුරුව ඇස් වලින් මෙහිම බැලුවට ඔහොම නිකම් පේන්නේ නැහැ. පේන්නේ කාය ශරීරය ලස්සනට මනස්කාන්ත මනහර මේ ශරීර ඇස් විහිදෙන ප්‍රසන්න රූපයක් හිතේ. කෙනෙකුට සමහර වෙලාවට ඒ රූප දැකලා එක එක දේවල් හිතේ. සමහරලාට ඉරිසියාවක් හිතේ. සමහර අයට රාගසිත පහළ වෙලා තියෙනවා. සමහර අයට ඉරිසියාව පහළ වෙලා තියෙනවා නේද? රහතන් වහන්සේ කෙනෙක් නානුව දැකලා ඒ මිනිස්සයා බැලුවේ බණ ටිකක් අහලා නිවන් දකින්න ඕන කියලා නෙමෙයි, මගේ ගෑණි මේ වගේ ලස්සන වුණා නම් කියලා හිතුවා. ඒ වෙලාවේ ඒ ගෑණියෙකුණයි කියලා කියනවා ඒ මිනිස්සයා. ඒදී එක එක දේවල් ඒ ඇස් වලින් දකින්න ගියාම බුදු කෙනෙක් දකින්නේ ප්‍රඥාවයි නෝනේ. බුදුහාමුදුරුව පරමාර්ථ බුදුහාමුදුරුව ඈ බුදුරජාණන් වහන්සේගේ ධර්මකාය අද අපිට දකින්න පුළුවන්. බුදු කෙනෙක් අමරණීයයි. මැරෙන්නේ නැහැ බුදු කෙනෙක්. අප්‍රමත්තා නමීයන්ති. අප්‍රමාදී අය මැරෙන්නේ නැහැ කියලා ඒකේ වචනෙන් කියන්නේ. අප්‍රමාදී කෙනා කියන්නේ කවුද කියලා හරියට දැනගත්තා නම් ඕක 100%ක් පිළිගන්නවා. දැන් මම පිළිගැනීමක් නෙවෙයි ප්‍රත්‍යක්ෂතාවයක්. මට ඉතාම ප්‍රත්‍යක්ෂයි අප්‍රමාදීයයි මැරෙන්නේ කියලා. මරන්නත් බෑ මැරෙන්නෙත් නෑ. සදාකාලිකත් නෑ අකාලිකත් නෑ. ඒ නිසා තමයි අප්‍රමාදීයයි මැරෙන්නේ කියලා. අප්‍රමාදී කියන සංස්කාර ලෝකයක් නෙමෙයි. නොමරණ කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. නොමරණ කෙනෙකුට ප්‍රශ්නයක් නෑ. මේ මිනිස්සු හරි ගහනක දුවන්නේ මම මැරෙන්න කලින් වයසට යන්න කලින් මේ වැඩ කරගන්න ඕන කියලා. නොමරණ කෙනෙක් මට්ටමට පත් වුණා මේ හදිස්සිය නැති එක. මොනවද මැරෙන්නේ? ඔරලෝසුවක් බැඳගෙන ඉන්න කෙනාගේ ඔරලෝසුව තමයි නැති වුණොත් නැති වෙන්නේ. කරේ මාලයක් දාගෙන ඉන්න කෙනාගේ මාලය තමයි නැති වුණොත් නැති වෙන්නේ. නමුත් නැති ඔරලෝසුවක් නැති වෙන්නේ, නැති මාලයක් නැති වෙන්නේ නැහැ. ඒ නිසා ඇතෙන්ට කියනවා අපි අමරණීයයි කියලා. සංස්කාරක ලෝකයක් අල්ලල නැති නිසා සංස්කාරක ලෝකයක් නැහැ, එතන නැති වෙන්නේ. මැරෙන්න දෙයක් නැහැ. උපත, මරණය, පැවැත්ම, මම, මගේ ඔක්කොම සිහින ලෝකේ, මිරිඟු ලෝකේ, මිරිඟු ධර්මතා කියලා දැකලා සබ්බේ පුතඤ්ජනා උම්මත්තක මේ සියලුම පුතඤ්ජන භාවය උමුතු භාවයට පත් වෙනවා. සියලුම පුතඤ්ජනයෝ පිස්සෝ, ලෝකයම විවෘත මානසික රෝහණ. ආර්ය ධර්මය ප්‍රත්‍යක්ෂ කරගත් අය ඇරෙන්න ලෝකය විවෘත මානසික රෝහණ. හැබැයි බහුතරය මගින් ලෝකේ තීන්දු තීරණ ගන්න නිසා වැඩි දෙනාගේ කැමැත්තට මේ තීන්දු තීරණ ගන්නේ. ලෝකේ වැඩිපුරම මානසික රෝගීන් සිටියොත්, ලෝකයට මානසික රෝගීන් යයි කියන කෙනාට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මොකද බහුතර කැමැත්ත වැඩි විතර තියෙන නිසා. ඇයි එහෙම කීමේ කිසි වරදක් නැහැනේ? ඇයි ලෝක ඔවුන්වත් සහනයක් නොලබා ලෝකේ දියුණුව කියලා විනාශය කරා ලෝකේ රැගෙන යන මොහොතක ස්වභාවයක ඉවම් බවක් නැතුව වැඩ කිරීමෙන් ජීවිතේ ගොඩාක් අපහසුතාවන් වලට පත් වෙන මෝඩ මිනිස්සු නිර්මාණය වෙලා ඉදදී ලෝකයට මේ විවෘත මානසික රෝග රෝහලක් කියන එක වරදක් නැහැ. එක එක චරිත වලට ආරූඪ වෙලා, මානසිකත්වයන් වලට ආරූඪ වෙලා, දෘෂ්ටි වලට ආරූඪ වෙලා ඒ ඔක්කොම එකට එකතු කරලා එකට කියනවා සක්කාය දිට්ඨිය ආරූඪ වෙලා, මහසෝනගේ දිට්ඨිය ආරූඪ වෙලා, සීරියකාගේ දිෂ්ටි ආරූඪ වෙලා, ඔක්කොටම වඩා භයානක දිෂ්ටිය තමයි සක්කාය දිට්ඨිය ආරූඪ වෙලා. මිනිස්සෙක් ළඟ තියෙන සක්කාය දිට්ඨිය ඒකයි සමහර පුජ්‍යල මතය දැඩි කොට ගත්තට පස්සේ එයාගේ ස්වභාවය තමයි ඒ පුජ්‍යල මතය වරුණා කරන කෙනෙක් දැක්කොත් එහෙම හරි සන්තෝෂය. දැන් ඔය උදාහරණ පොඩි කාලේ අපිට පොත් වලින් කියලා දෙනවා. කාක හිතන් ඉන්නවා යා නිතරම කෑ ගහනවා, යාගේ හඬ ලස්සනයි කියලා හිතලා කියලා උපකල්පනය කරලා කාක හිතාගෙන ඉන්නෝ එයා හරිම ලස්සනයි කියලා. එතකොට මොකද වෙන්නේ? ඒකම කවුරු හරි වර්ණනා කරන කෙනෙක් ජයග්‍රහණය කරනව මිසක් ඒක දොස් කියන කෙනාට ජයග්‍රහණයක් නෑ. ඉතින් මේ අපි ධර්මයේ තුලින් යම් යම් අයට දොස් කියනකොට අර මමත්වයේ දැඩි කරගත්ත කෙනෙකුට මොකද වෙන්නේ? ඔයාගේ තුල අපිට ජයග්‍රහණ නැහැ. අපිට ජයග්‍රහණ තියෙන්නේ විශිෂ්ටයෝ ළඟ, පඬිවරු ළඟ විතරයි, ඥානවන්තයෝ ළඟ විතරයි. මෝඩයා ළඟ අපිට තැනක් නැත, ජයග්‍රහණයක් නැත. බුදුහාමුදුරන්ගේ ධර්මයට තැනක් නැත, බුදුහාමුදුරන්ගේ ජයග්‍රහණයක් නැහැ මෝඩයෝ ළඟ. ඒ මෝහාන්ධකාරයෙන්, ඒ අවිද්‍යාවෙන් එන මිනිස්සු සියලු දෙනාම නැවතත් සත්වාත්ම අවිජි මහ නරකේ. නොසන්සුන් මනසින්, අනවබෝධය වූ මනසින්, වික්ෂිප්ත වූ මනසින් මැරෙන හැම කෙනෙක්ම ඒ දුගති ගාමීත්වයට පත් වෙනවා. සියලු ආගමක බුදුහාමුදුරුවෝ ආගමක් නෙවෙයි මතක් කරේ, මේ ජීවන ස්වභාවය, ජීවන ස්වභාවය ඇති තතු. මමත්වයක් තියෙනවා, මමත්වේ දුරු කරගන්න. මමත්වේ දුරු කරාම මෙහෙමයි, මමත්වේ ඇති කරගත්තාම මෙහෙමයි. වයර් කෑලි දෙකක් තියෙනවා, එක වයර් කෑල්ලක කරන්ට් එක තියෙනවා, අනිත් වයර් කෑල්ල කරන්ට් එක නැහැ. එච්චරයි. මිනිස්සු දෙන්නේ කියනවා, එක්කෙනෙක් මමත්වයෙන් යුක්තයි, එක්කෙනෙක් මමත්වයෙන් තොරයි. දැන් එකම පවුලේ ඉන්න එක්ක නෝනා, එක්ක මහත්තයා මමත්වයෙන් තොරයි, අනිත් එක්කෙනා යුක්තයි. එහෙමයි. දැන් මේ කණ්ඩායම තුළ ඉන්න මමත්වයෙන් තොර වූ පිරිස ඉන්න මමත්වයෙන් යුක්ත වූ පිරිස ඉන්න. මමත්වයෙන් යුක්ත කෙනා මම කියන ස්වභාවයෙන් දැවි දැවි ඉන්නවා. මමත්වය නැති කෙනා හරි සාන්තයි, හරි සතුටුයි, හරි ප්‍රීතිමත්. ඒක හරි සාන්තයි. ගැටලු නැත්තේ. තිබුණට ඒ යටින් එන ඒ ප්‍රධාන අර වේදනාත්මක වේදනා පීඩා දුණු කටුව උගුලලා දැම්ම, දැන් තියෙන තුවාලේ විතරයි. කටුව උගුලලා දැම්මට පස්සේ තුවාලේ ඉතුරු වෙනවනේ, තුවාලේ සනීප වෙන්න ඕනේ. ඈ කටුව උගුලලා දැම්ම, දැන් වේදනාව නැහැ. අනේ දැන් හරි සන්තෝසයි. හැබැයි තුවාලේ පොඩ්ඩක් තියෙන, ඒක ඉතින් තම සනීප කරගන්න ඕනේ. ධර්මයේ වැඩි මේ අමාරු තමයි පළවෙනි ඥාන දර්ශනයටපත් වෙන. නමුත් පළවෙනි ඥාන දර්ශනයටපත් වුණාන් පස්සේ ඉතාම ස්වල්ප ප්‍රමාණයක් තමයි බුද්ධ කාලයේ අරිහත්ත්වයට දක්වා ප්‍රකට කරගෙන තියෙන්නේ. දැකලා තියෙනනේ නේ? පැවිදි වෙලා නේ ලොකු කැපවීමක් කරපු සුළු පිරිසක් තමයි අරිහත්ත්වයට කරා දක්වා. නැත්තම් ගිහි අයට මේක දේශනා කරේ වැඩිම හරියක් මාර්ගඵලයට තමයිපත් වෙන්නේ. නමුත් මාර්ගඵලයටපත් වීමෙන්ම බුදු කෙනෙක් සෑහීමටපත් වෙනවා. ඒකට හේතුව මහා දුක්ගිනි, මහා පීඩා, මහා සතර අපාය දුක දුරු කළා. මමත් ඒ දර්ශන ඥාණයට ගුණයටපත් වුණාට පස්සේ එතනින් එහාට ලොකු දෙයක් කියන්න බලපෑමක් කරන්නේ එච්චර ඒගොල්ලන්ට කරන්න අවශ්‍ය නැහැ. ඒ ස්වභාවය තුලින්ම ඒ ගමන දෙවුනේ. උත් මහා සෝයකින්, මහා සහනයකින් යාත්තන්ට ඉන්න පුළුවන්. ජලත්වයෙන් දුරු සහනය. ඉතින් අපි මේ සහනය ලබාගත් නිසාමයි පින්වතුනේ මේ දේශනා කරන්නේ. ඉතින් ඒ සහනය භුක්ති විඳින්මයි ඒ සහනය ගැන කතා කරන්නේ. නේ දැන් අපි අපේ රටේ තිබුණ ප්‍රධාන අසහනකාරී දෙයක් ඒ තමයි යුද්ධේ. යුද්ධේ නිවුවටත් පස්සේ, යුද්ධේ නැති වුණාටත් පස්සේ වෙන වෙන අපහසුතා අසහනකාරී දේවල් නැද්ද අපිට? තියෙනවා. නමුත් අපි සතුට වෙනවා අපිට ප්‍රධාන තිබුණු අසහනකාරීත්වය හා භීතිය සංවේගය තියෙනවා. ආ යුද්ධයක් හටගන්නවද නැද්ද කියන එක මේ ඉදිරි ඡන්දයෙන් තීරණය වෙනවා මේ රටේ. ඒක තමයි ස්වභාවය. ප්‍රධාන සාධකේ නැති කරගත්තාම මේකෙන් ලොකු සහනයක් ලැබෙනවා. ඊට පස්සේ ඒවා මහ ලොකු පීඩා නෙමෙයි. අපේ මිනිස්සුන්ට වෙනසක් ඕන, වෙනසක් කරමු, වෙනසක් කරමු කිව්වම මහා වෙනසක් කරමු කියලා ලැහැත් දිනනවා. මේ මෝඩ මීහරක් ගිහිල්ලා අහන්නේ වෙනස මොකක්ද කියලා. බලනකොට කබල් ඉරිච්ච ෂර්ට් කෑල්ලක් පිටිපැත්තේ තියාගෙන හොඳ ෂර්ට් එකක් අඳන් ඉන්න මිනිස්සෙකුට කියනවා වෙනසක් කරමු, වෙනසක් කරමු කියලා. අර මිනිස්සයා ෂර්ට් එක පන්නලා දෙනවා. දුන්නට පස්සේ අර ෂර්ට් එක අරන් කියනවා ඔබ මේක ඇඳගනේ. ඒ මේකද වෙනස? ඔව් ඉතින් ඔබට වෙනසක් නේ ඕන කිව්වේ. ඔබ ඕක ඇඳගනේ. අපේ මිනිසුන්ට ඕක තමයි ඉතින් මොලේ දායාදේ කරනු මැනවේ නේද? ඥානේ දායාද කරනු මැනවේ. වෙනස මොකද්ද කියලා බලන්නේ. අපි වෙනසක් කරමු කිව්වම වෙනසක් කරලා ඈත් වෙනවා. අනේ අනිච්චන් දුක්ඛේ සංසාරේ. ඒ වගේම නේද නිවන් ධර්මෙත් මෙහෙම නිවන් දකින්න පුළුවන් මෙහෙම නිවන් දකින්න පුළුවන් මෙහෙම පළවෙනි ධානය වඩනවා මෙහෙම ධානය වෙන තුන්වෙනි එක වඩනවා මෙහෙම වඩින රූප සංඥා මෙහෙම අරූප සංඥා වඩනවා නේව සංඥා නා සංඥායතන මෙහෙම වඩන වඩලා ආයි පළවෙනි එකට වඩ පහළට එනවා පහළට ඇවිල්ලා අට්ටික සංඥාව වඩනවා අට්ටික සංඥාව වඩලා ඊට පස්සේ කටි කසීන සංඥාව එරවු මං ගිහිල්ලා කොහෙද මොනවද කියලා අවසානයේ එක්ක පිස්සු වැටලා නැත්තම් අංගොඩ මොකක් හරි එකක් කියලා මිනිස්සු නොමග යනවා. ඒකයි ස්ථිර ස්වરૂපේ. හිම දෙයක් නැහැ. දැන් මේ ධර්මයේ ඇසීමෙන් කිසි කෙනෙකුට කිසිම ආබාධයක් වෙන්නේ නැහැ. මෙතන මුකුත් ප්‍රකට කිරීමක් නැහැ. එන් ධර්මයේ ඇසීම. ධර්මයේ ඇසීම තුළ ඊටාම පැහැදිලිව කියාදෙන ඥාන දර්ශනයක් තියෙනවා. නමුත් ඉතින් අඩු බුද්ධිමේ ධාරාවක් තුල ඉන්න කෙනෙක් මේක වැරදි විදියට අවබෝධ කරගන්නමයි කියන එක අහන්න දෙයක් නෙමෙයි. ඔන්න ඒකොල්ල කරගන්න වැරදි අවබෝධ මොනවද කියලා මම කියන්නම්. සිතුවිලි නැතුව ඉන්න තමයි කියන්නේ. ඔන්න වැරදි අවබෝධයක්. සිතුවිලි දිහා බලන් ඉන්න තමයි හාමුදුරු කියන්නේ. ඔන්න වැරදි අවබෝධයක්. ඔහි සිතවිලි වලට එන්න දීලා බලාගෙන ඉන්න තමයි කියන්නේ ගණන් ගන්න ඉන්නේ නැතුව තමයි හාමුදුරුවෝ කියන්නේ ඕන්න වැරදි අවබෝධයක්. එහෙනම් මුකුත් කරන්න නැතුව ඉන්න තමයි කියන්නේ ඕන්න වැරදි අවබෝධයක්. හාමුදුරුවෝ කියන්නේ මේක විමස විමස බලා බලලා ඉන්න ඕන්න වැරදි අවබෝධයක්. දැන් ඔබට කීමට කියනවා පුතේ ලිප කොණ්ඩක් බලන්න. අන්දරේ වගේ ගිහිල්ලා ලිප දිහා බලලා එනවද? පුතේ බත පොඩ්ඩක් බලන්න. බත දිහා බැලලා මොකද පුතේ වෙන්නේ? බත හොඳටම පිච්චෙනවා. දැන් මං කිව්වනේ උඹට බලන්න කියලා. එයි මට බලන්න කියලා නෙවෙයි මං ඉතින් බලලා. අර අන්දරේ වගේ බනහන්න එපා නේ. නේ? හරක් ටික බලා ගන්න කිව්වම හරක් ටික දිහා බලාගෙන ඉන්නවා. ඈ අර කවුද මාරපණ ගියා වගේ. ඊයේ කිව්ව කොල්ලට කිව්ව කොල්ලෝ එට මාරපණ ගිහිල්ලා එන්න ඕන. මාරපණ කොල්ල බහු දෙය බලන කෙනා කියලා කොල්ල නැහැ. බලන මාරපණ ගිහිල්ලා කොල්ලා. ඉතින් ඒ වගේ අයට ඉතින් වරදිනවයි කියන එක අහන්න දෙයක් නෙමෙයි. ඒක ස්වභාවයෙන්. ඉතින් ඒක තමයි අවම අඩු බුද්ධියක් තියෙන කුජලිය වැරදි අවබෝධේ නිසි අවබෝධය ලබා ගැනීම නිසා ඇති වෙන දෙයක් නෙමෙයි. අරවයින් නම් ඒකාන්ත වශයෙන් ඇති වෙන්න පුළුවන් ගුරු උපදේශ නැතුව. මොකද දැඩි ස්නායු පද්ධතියට මනසට ලොකු පීඩනයක් දීලා කරන දෙයක් ඔය ධ්‍යාන හිම වැඩිම හිම දැඩි පීඩනයක් දීලා කරන දේ දැඩි වීරයක් දීලා කරන දේ අම වඩලා තියෙනවා. ඒ වීරය කොච්චර උපදවන්න අපහසුද කියලා කියනවනම් දත් කැඩෙනවා. තදින් වීරය කරන විට දත් මිටි කෑම නිසා දත් කැඩෙනවා. මගේ දත් පතුරක් ගැලවිලා ගිහලා තියෙනවා දත් මිටි කෑම නිසා. ඊට පස්සේ මම හාමුදුරන්ට කිව්වාම හාමුදුර මගේ දත් කැඩෙනවා දත් මිටි කෑවහම කියලා. හාමුදුර ගෝ ලී කැරි දෙයක් කටට දාගන්න කිව්වා. ඊට පස්සේ ලී පතුරු දෙකක් හදලා ඉවරලා කටට දාගන්නවා. එතකොට හයියෙන් මෙහෙම හපනවා ඒක. හපලා තමයි මේ දෙහානේ අනිත් දේවල් වලට නොයා වඩන්නේ. එහෙම වඩද්දී ඉතින් අවසානයේ බහවනා කරලා ඉවරුනාට පස්සේ දස් සෙට් එක අච්චු ගහුවා වගේ දිනවා අර ලී කැලි දෙකේ. ඒ ලී කැලි සමහරලාට දෙකට කැඩෙනවා. ඒ අත්මිටි කන නිසා. හැමදෙරේ නින්ද යනවා. නින්ද යනවා කිව්වහම සිවුරත් එමල ඇඟේ දා ගන්න කියනවා. ඕන සිවුරත් එමල ඇඟේ දා ගන්නවා. ඒත් සායනාත නිදිමත වෙනවා. එහෙනම් අවුවේ එළියේ භාවනා කරන්න කියනවා. ගිනි කූට්ටක අවුවේ භාවනා කරනවා. කළු ගල් උඩ ගිහිල්ලා වාඩි වෙලා මහ දවාලේ භාවනා කරනවා. ඇයි? අර වීර්යය උපදවන්න හරි අමාරුයි. ඒක තමයි ස්වභාවය. තිබුණා හැමදේම පළක් තිබුණා. නමුත් මං සුවයකුත් තිබුණා, සහනයකුත් තිබුණා, හසින් යනවා වගේ සැහැල්ලුවකුත් තිබුණා. හැබැයි මට එක දෙයක් පේනවා. මේක මේ මේක බෝලේ උභාගෙන ඉන්නවා වගේ හැමදාම ධානයේ වඩන්න ඕන. හැමදාම ධානයේ මෙනෙහි කරන්න ඕන. හැමදාම සමාධිය වඩන්න ඕන. පොඩ්ඩක් එහෙම ගියොත් කැඩෙනවා. ඒකයි ලෞකික ධානවල සමාධිවල තියෙන ගුණය. කොහොමත් එහෙම නේ විශිවරු යෝගීවරු කැලේමනේ ගිහිල්ලා ඕක සම්පූර්ණ ඒකටම කැප වෙලා ඒක වඩාගෙන ඉන්න ඕන. ඒකෙන් මරණයටපත් වුණාම අර ඒකේ අර තියෙන පැවැත්මේ බලයට අනුව ඒ තාක් කාලයක් මානසික සහනයෙන් ඉන්නවා. හැබැයි ආයි ඇවිල්ලා සතික් සූපාවෙක් කියලා උපදින්න පුළුවන්කම තියෙනවා. ඉතින් මානසික සුවයේ තෙන්ටම ගොනු වෙනකොට දිගට තියෙනවා. ඒක අර අර වශී කරගන්නවා කියලා එකක් කරලා ඉවරලා ඒකට වශී වෙනවා. ඒ කියන්නේ කැමති වෙනවා. කැමති වුණාම ඉතින් ඒ සුවයට ඒ සුවයක් එතන තියෙන. ඒ සුවයට ආස කරනවා. සුවයට ආස කළාට පස්සේ හැමදාම භාවනා කරන්නත් ආස වෙනවා. මොකද සැප විඳින්න කැමැත්තනේ. සැප විඳින්න තියෙන කැමැත්තට හැමදාම ධ්‍යානෙ වඩනවා. හැබැයි ඉතින් බැලුම් බෝලේ තද කරගෙන ඉන්නවා වගේ තමයි. තමන්ගේ වීර්යය හීන වුණාද, වඩන්න බැරි වුණාද, තොප් ගාලා කඩා. ඒක ගියා. මේක සුවයක් ලැබුණා බුදුහාමුදුරුවන්ගේ මග තමයි නිවන් දකින්න තියෙන විදර්ශනා මග. කල්යාණ මිත්‍රත්වය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය සහ ධම්මානුධම්ම ප්‍රතිපත්තිය කියන මේ ධම්මානුධම්ම ප්‍රතිපත්තිය කියන එකෙන් අදහස් වෙන්නේ අර Hindu භාවනා ක්‍රම සෙට් එක නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ දහමට අනුව තමන්ගේ දෘෂ්ටිය, සංකල්පය, වචනය නේද තමන්ගේ ජීවන රටාව, දර්ශනය හදාගන්න ඕන. කරල ගන්න ඕන දර්ශන ක්‍රම වේදේ හදා ගන්න ඕන. ඒකෙදි ඉතින් අපි හිතනවා මේක මෙහෙම නිවන් දකින්න මාර්ගයක් වෙයි කියලා. නමුත් ඒකේ ඒ ක්‍රම වේදේට බෑ. මොකද සියලු සංස්කාර අතහැරීමේ ක්‍රම වේදයක් ඥානයක් ඇතන උපදින්නේ නැහැ. එක සංස්කාරකයක බැඳිලා අනිත් සංස්කාර වලින් තුරන්ව වාසය කිරීමක් තමයි කරන්නේ. එතන ප්‍රශ්න නැති කිරීමක් නෙමෙයි, ප්‍රශ්න අමතක කිරීමක්, ප්‍රශ්න මගහැරලා යෑමක් වගේ දෙයක් එතන තියෙන්නේ. ප්‍රශ්න සංසිඳවීමක් නෑ, ප්‍රශ්න මගහැරලා යෑමක් තමයි තියෙන්නේ. තමන්ගේ ගැටලු විසඳ ගැනීමක් නෙමෙයි. ඔව්, දැන් ඒක කොහොමද ඒක බෙදෙනවන්නේ? දැන් අපි ඔය ඉගෙන ගන්නකොට නේද ලෞකික වාසයෙන් අපිට ජීවත් වෙන නේ. සම්මා කම්මන්ත කිව්වාම අර වසවිස වෙලඳාම අර මේව සතුන් වෙලඳා කරන්නේ නැතුව ජීවත් වෙන හොඳ ගොවි තැන් මේසන් වැඩ කුරු වැඩ මේ කරේදී ඒක හදාගත්ත වැඩ නේද ඒක තියෙන. ඊට පස්සේ ඉතින් ඒ උත්සාහයන් කිව්වාම ඔය එහෙම එහෙම කියලා අපි ඉගෙන ගන්න දහම් පාසල පොතේ ඉතාම සරලව ජීවන පිළිවෙත අර අෂ්ටාංග මාර්ගය තුළින් ජීවන පිළිවෙතක් උගන්වලා තියෙනවා. අන්න ඒකට අපි කියනවා ලෞකික අෂ්ටාංග මාර්ගය කියලා. ඔව්, ඉතින් ඒ නෑ ඒක අර නිර්වචනයක්. ඒක නිර්වචනයක්. සම්මා කියන එකට යහපත් කියලා දැම්මා. යහපත් කියන එක ලෝකයේ තුළින් ලෝකේ පැවැත්ම තුළ යහපත් කියලා සම්මත දේ ලබා ගත්තා. ඒක තුලින් ජීවන වැඩපිළිවෙලක් පැහැදිලි කරලා දුන්නා. ඉතින් ජීවන වැඩපිළිවෙලක් නෙමෙයි මේක, නිවන් දකින්න වැඩපිළිවෙලක්. ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා කියන්නේ සම්මා කියන ස්වාමීන් වහන්සේ මේ සම්මා කියලා කියන්නේ ඒක දැන් සංසිඳෙන්න ඕන. නියුණු ස්වභාවයක් තියෙන්න ඕන, දැවුණු ස්වභාවයක් නැති සමනය වූ ස්වභාවයක්, ශාන්ත වූ ස්වභාවයක්, නිරෝධ වූ ස්වභාවයක්, නිදහස් වූ ස්වභාවයක් තියෙනවා. මොකද්ද කියන්නේ? හැමදෙරෝ බෝහන්සේ අය අතර වෙනස් කෙනෙක්. ඔබ වහන්සේ වගේ කෙනෙක් මට මුණ ගැහිලා නැහැ. ඔය වගේ දෙයක් මන් දර්ශනයක් මේ අහලා නැහැ. දැන් උන්වහන්සේ හදේ පණිවරේ උන්වහන්සේට එක වෙලාවක තරහ ගියා වගේ ස්වභාවයක් අරගෙන කියනවා මට උන්වහන්සේ ත්‍රිපිටකේ කටපාඩමෙන් කියන කෙනෙක්. ඕනම දෙයක් මතක් කරන්න විතරයි තියෙන්නේ, මුල් පදයක් හරි කාරණයක් හරි සූත්‍රේ නමයි තියෙන තැනයි පිටුවේ අංකේ ඔක්කොම කියනවා. තරම් මතකයි. උන්වහන්සේ කියනවා ඔබ වහන්සේ දෘෂ්ටිගත වෙලා ඉන්නේ. මං කෝ සාදු, බොහොම හොඳයි. මට මගේ දෘෂ්ටිය මොකන්ද කියලා අපේ හාමුදුරුව පරීක්ෂා කරලා පැහැදිලි කරලා දෙන්න. ප්‍රතික්ෂේප කරේ නැහැ. ද වෙන කෙනෙක් නම් කියන්නේ ඔබ මම වෙන්නේ කොහොමද, අපි දෘෂ්ටිගත වෙලා නැහැ කියලා කෑ ගන්න. මන් දන්නේ නැහැ. මාතුලින් උන්වහන්සේට ලබා දුන්නු දෙය තමයි සාදු, බොහොම හොඳයි. එහෙනම් මගේ දෘෂ්ටිය මොකන්ද කියලා හොයලා බලලා පැහැදිලි කරලා දෙන්න. මුලින්ම කිව්වේ මගේ දෘෂ්ටිය මොකද්ද කියලා කියන්න කියලා. උන්වහන්සේ කිව්වා ඒක දැම්ම කියන්න බෑ, මට හරියට පැහැදිලි නෑ කිව්වා. මං කිව්වා එහෙනම් හොඳට පරීක්ෂා කරලා මම වහන්සේත් එක්ක කතා කරන්නම්, මම දේශනා කරන්නම් මේක කියලා දෙන්න. ඉතින් උන්වහන්සේ මේ දෘෂ්ටි අල්ලා ගැනීම අදහසින්ම උන්වහන්සේගේ ගල් කුටියේ මමත් වැඩ හිටියේ කෙළවරක මේ ඉතින් ඔන්න සාකච්ඡා කරනවා. මොන රාත්‍රියේ 10 11 විතර වෙනකම්ම සාකච්ඡාව දිගට ගියා. සද්ද නැතුව දැන් සැතපෙන්න නින්දට ගියා. දැන් නින්දට ගියපු වෙලාවේ තාඳුරු කල්පනා කරන මේ උන්නාසගේ දෘෂ්ටිය මොකද්ද? අහුනේ නෑ. රාත්‍රී 2 විතර නැගිටලා කියනවා තේ ටිකක් බොමුද කියලා. මම බොමු. තේ ටිකක් හදාගෙන ඔන්න වළඳනවා. වළඳලා දැන් ඉතින් ආයි ඔන්න සාකච්ඡා. ආයි ඔන්න 3-4 විතර වෙනකන් සාකච්ඡා කරලා ඔන්න ආයි පොඩ්ඩක් විවේක ගත්තා. උදේ දානෙත් වළඳලා ඉවර වෙලා ආයි ඇවිල්ලා කියනවා අර කතාව. මට ඔබ වහන්සේ වගේ කෙනෙක් හම් වෙලා නැහැ. මට ඔබ වහන්සේගේ දෘෂ්ටිය මොකද්ද කියලා හොයාගන්න බෑ. දැන් ඔබ හරි හොයන්නකෝ මගේ දෘෂ්ටිය මොකද්ද කියලා. නේ අපි මෙතන දැනුගත් අය ඉන්නේ, විශ්‍රාම ගිහපු ආචාර්යවරු ඉන්නවා, මහාචාර්යවරු කතිකාචාර්යවරු මේ හැමෝම ඉන්නවා, අධ්‍යාපනඥයෝ ඉන්නවා. දැන් අපි ආශ්‍රය නිශ්‍රය කරන අපේ අය ඉන්නවනේ නේද? අපි බාලසුරේ නැතිවන් වගේ අය ඉන්නවා. ඉතින් එතුමන්ලගේ පවා අගය කිරීමක් ප්‍රසාදයක් තියෙන නිකන් නෙමෙයි. ඒගොල්ලන්ට මේ බොරු කරන්න පුළුවන් අයද? පත පොත දන්නේ නැති අයද? ඈ භාවනා පිළිබඳව දන්නේ නැති අයද? දර්ශන පිළිබඳව දන්නේ නැති අයද ලෝකේ? නූතන විද්‍යාත්මක දර්ශනත් සහ පෙර ධර්මයන් ඔක්කොම දන්නවා නේද? ඒ නිසා මේක නිකන් රත්තරන් නෙමෙයි, පෙරාපු රත්තරන්. විශිෂ්ටයන්ගේ ධර්මය කාටවත් මේ ධර්මයෙන් පහරක් නැහැ. කිසිම ආගමකට, ආගමික ප්‍රතිපත්තියකට කිසිම වරදක් නැහැ. තියෙන්නේ මානසික සහනය නේද? සතුට කියන එක ඇති කරගන්න පමණයි මේක තියෙන්නේ. නෑ මොකවත් යටලුවක් හදාගන්න, ලාංඡන හදාගන්න, කල්ලි හදාගන්න නෙමෙයි. මනුෂ්‍යයා සහනශීලී කිරීම පමණයි මේකේ තියෙන පරමාර්ථය. සංගායනාවකින් නිවැරදි කරන්න බෑ මේක. සංගායනාවට එන්නෙම ආතන් වහන්සේලා නෙවෙයිනේ. එතකොට සංගායනාවම වැරදි වෙනවා. ඒ කියන්නේ සංගායනාවක් තියෙනවනම් සංගායනාව තියන්න ඕන රහතන් වහන්සේලාගෙන් පමණයි. ඒක කවුද තීරණය කරේ? රහතන් වහන්සේලා ඒ සමයේ අවුරුදු 25ක් නෙමෙයි අවුරුදු 100ක් උපස්ථාන කළත් කමන්නේ. ආනන්දය ඔයා එන්න ඕන රහත් වෙලා. මේකට රහතන් වහන්සේලා ඇරෙන්න මේකට කිසි කෙනෙක් ගන්නෙ නැහැ. අද සංගායනා කරන්න ගියෝ ලෝභය, ద్వේෂය, මෝහය, දේශපාලන මත, ආගම් වාද, දර්ශන ඔය තියෙන ඔක්කොම පුතජනෙ ටික එකතු වෙන්නේ. ඒ සංගායනාවේ මේ තියෙන ත්‍රිපිටකයට තව හානියක් වෙනවා, ඇරෙන්න වෙන දෙයක් වෙන්නේ නැහැ. මේ ප්‍රකාශනය කරපු එකම එක්කෙනා මේ හඳුරු වෙන්නත් පුළුවන්. මේ වෙනකොට දැනට තව සංගායනාවකින් වෙන්නේ තව විපතක් කියලා. ඒ අවුල ලිහා ගන්න බෑ අන්දයන්ට. අන්දය මොන විදියට අතගාලා කිව්වත් නේ, ඈ කුල්ලක් වගේ කියයි, කොටයක් වගේ කියයි, වලිගේ අතගාලා එකක් කියයි, කකුල අතගාලා තව එකක් කියයි, වංගෙඩියක් වගේ කියයි, ඕකයි. ඒ නිසා මේ ධර්මයේ දකින්න ඇරෙන්න වෙන සංගායනාවක් නෑ. ධර්මයේ දැක්කට පස්සේ තේරෙනවා සංගායනාවකින්, වචනවලින්, ප්‍රතිපත්තිවලින්, නීතිවලින් මේක කරන්න බෑ කියලා. මනුෂ්‍යයා තුළ අවබෝධයේ දර්ශනයේ ගොඩ නැගීමෙන්ම පමණයි මේක රටක්, සමාජයක් ප්‍රබුද්ධ වෙන්නේ. එහෙම නැතුව මිනිස්සුෙකුට ප්‍රබුද්ධ වෙන්න කිව්වට ප්‍රබුද්ධ වෙන්නේ නැහැ. ඒ පුජ්‍යලයා තුළ දීර්ඝකාලීනව චින්තන ධාරාව උසස් කරගන්න ඕනේ ආතුල. ඒකට ප්‍රබුද්ධ සමාජයක් තුළ ගැටලු නැහැ, ප්‍රශ්න නැහැ. දැක්කනේ දව සංගායනා කරන්න ගිහිල්ලා කරගන්න හරිය. එබැවින් අපි මේක අවබෝධ කරගත යුතුයි. මහන්සි වෙන්න, අප්‍රමාදීව කැප වෙන්න, නිවැරදි ආකාරයෙන් ධර්මයේ තෝරගන්න, වටහා ගන්න. ධම්මං විනානත්ති සුඛානත්ත, ධර්මයේ හැරෙන්න නම් සුඛයක් සැපයක් ඔබට පිහිට නැත. ධර්මයෙන් පමණයි, දහමම පමණයි. ඔබ ඔය කොච්චර මිත්‍රශීලීත්වය දක්වන මිතුරුවත්, ස්වාමියවත්, භාර්යාවවත්, දරුවවත් ඔබ සමග එන්නේ නැත. ඔබේ රැකියාවවත්, ඔබේ තනතුරවත්, ඔබේ තානාන්තරයවත් එන්නේ නැත. ඔබට පේන ඔබේ මනස සමග ඔබ යන්නේ. ඔබට පේන ඔබේ මනස එබැවින් සංසුන් කරගන්න, අවබෝධ කරගන්න, ශාන්ත කරගන්න, සැනසිලිදායක කරගන්න. අවබෝධ කරගන්න කිව්වහම මේක ඍණාත්මක, ධනාත්මක, ගුණාත්මක වශයෙන් අවබෝධ කරගන්න යනවා. එහෙම එපා. අවබෝධ කරගන්නවයි කියන එකේ අදහස සංසුන් කරගන්න එක, සහනශීලී කරගන්න එක, ශාන්ත කරගන්න එක, සොඳුරු කරගන්න එක, ලස්සන කරගන්න එක තමයි අවබෝධ කරගන්න. අවබෝධ කරගන්න ඕන නිවන, නිවන කියන එක පතුරවා ගන්න ඕන තමාගේ මනස තුළ. අන්න ඒකට අවබෝධය කියන්නේ. දැන් අවබෝධය කියුවහම මනස අවබෝධ කරනවා නෙමෙයි, නිවන අවබෝධ කරනවා. එතකොට ඒ සමගම මනස අවබෝධ කරගන්නවයි කියන එකෙන් අදහස් වෙන්නේ නිතරම දුක හඳුනා ගමින් දුක මඟ අරිනවා. දුක හඳුනා ගනිමින් දුක මඟ අරිනවා. දැන් වාහනයක අපි ගමන් කරනකොට වලවල් හඳුනා ගන්නවා. හඳුනා ගන්නෙ මොකටද? වල මඟ හරින්න. නේ? ඈ ගැප් එකක් හඳුනා ගන්නවා. එතනින් ස්ලෝ කරලා ගැස්සෙන්නේ නැතුව යන්න. එතකොට ගැප් එක හඳුනා ගන්නවා කියන්නේ ගැප් එක ළඟ නතර වෙන්න නෙමෙයි. ගැප් එක මඟ අරින්න. ඒ නිසා සිත අවබෝධ කරගන්නේ සිත මඟ හරින්න. සිත සොඳුරු සිතක් හදාගන්න ඒ සිත තමයි තමගේ ධම බවට පත් වෙන්නේ. ඒ සොඳුරු පණිවිඩය ගන්න අය සොඳුරු ජීවිතයක්, ලස්සන ජීවිතයක් සහ ලස්සන සසරක් ඒකාන්තයෙන් ලබනවා ඇති. ඒ සංසාර පුරුදු ප්‍රඥා මහිමය පිබිදිලා නැත්නම් එවැනි සමාජයක්, එවැනි පුජ්‍යලයෝ තව ආත්ම ගානක් හරි ගිහිල්ලා අත්දැකීම් ලබලා ප්‍රගුණ කරගන්න ඕන, ප්‍රකට කරගන්න ඕන. ඒක එහෙම තමයි. ඒ නිසා කැපවීමක් කරන කෙනාට අද දවසෙත් පුළුවන්, සතියකනොත් පුළුවන්, තුන් මාසෙකනොත් පුළුවන්, අවුරුද්දෙක් ඇතුළත පුළුවන්, කොහොම හරි වැඩෝ ජීවිත කාලයේදී කවදක හරි දවසක පුළුවන්. එහෙම නැත්නම් මරණ මොහොතදී හරි පුළුවන් කියන විදියටයි ඔය සතර සතිපට්ඨානේ පෙන්නලා තියෙන්නේ මේක වැඩුවොත් කියන එක. ඉතින් අර අපි ඒක වරදවා අවබෝධය සංකල්පය කරගත්තේ ටිකක් තමයි තියෙන්නේ. අර බාහිර භාවනා ක්‍රමත් එක්ක පොඩ්ඩක් පටලවලා එහෙම වෙච්ච නිර්වචන ටිකකට පොඩ්ඩක් අපි හසු වෙච්ච ගතියක් තියෙනවා. ඒව නිවැරදි කරලා ගත්තාම, සුද්ධ පවිත්‍ර කරලා ගත්තාම අපි නිවැරදි තැනට එනවා. ඉතින් හැම ගාථාවක්ම බුදුරජාණන් වහන්සේගේ භාවනාවක්, විදර්ශනා භාවනාවක්, නිවන් රසයේ තියෙන ධර්ම කාරණයක්මයි. ඒ නිසා එවන්නෝ නිවන් රසයේ තියෙන ධර්ම කරුණු ශ්‍රවණය කරන්න. අවබෝධයෙන් කියන ස්වාමීන් වහන්සේගේ ස්වරයෙන් සහ ගුණයෙන් අනවබෝධයකින් කියන කෙනෙක් ළඟට දෙයට වැඩි ඉතාම හොඳට එදේ කියවෙනවා. ඒක ඉතාම වැදගත් කාරණයක්. එනිසා අවබෝධයෙන් ප්‍රත්‍යක්ෂ වූ කෙනෙක්ම කියන සන්දර්භය